සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස හන්ද දානි භික්කවේ ආමන්තයාමි ගෝ වය ධම්මා සංකාරා අප්පමාදේන සම්පාදේත ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයි භික්ෂුණීන් වහන්සේ සදහවත් පින්නතුනි අද අප හැම දෙනාම වෙසක් දිනයේ සමරන අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අතිශය වැදගත් සිදුවීම් කිහිපයක් සමරන අවස්ථාව. සිද්ධාර්ථ කුමාරයාගේ උපත, ඒ වගේම සිද්ධාර්ථ ගෞතම බෝසත්යන් වහන්සේගේ සම්බුද්ධත්වය, උන්වහන්සේගේ සසර ගමන නිමාවට පත් කිරීම කියන මේ කරුණු බුදුහාඳුරන්ගේ ජීවිතයේ මංගල්‍ය කාරණායි අපි මේ සමරන්නේ. පින්නතුනි වෙසක් දිනේ සමරන මේ කාරණාවට අපි කියන්නේ මංගල්‍ය කියලා. එතකොට බුදුහාඳුරන්ගේ උපත මංගල්‍යයක්, බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වයත් මංගල්‍යයක්. හැබැයි මේ බුදුහාඳුරන්ගේ ජීවිතේ නිමාවටපත් කිරීම මංගල්‍යයක්ද කියලා සමහරක් අහනව නේද? සමහරට ප්‍රශ්නයක් නේ. මේ අත්ංගේ උත්තරේ මොකද්ද ඒකට? මංගල්‍යය. ඔයයි මංගල්‍යයක් වෙන්නේ ඒක. බුදුහාඳුරන්ගේ මහා පරිනිර්වාණය මංගල්‍යයක් වෙන්නේ ඇයි? නෑ, මංගල්‍ය කාරණේදී අපි සතුට වෙනව නේනේ. එතකොට බුදුහාඳුර පිරන්න පානකොට අපි සතුටටපත් වෙනවද? නෑ. පින්නතුනි අපි මතක තියාගන්න කාරණයක් තියෙනවා. මේ අපි සමරන්නේ කාගේ මංගල්‍යද? අපේ මංගල්‍යද? අපේ මංගල්‍ය නෙමෙයි මේ සමරන්නේ. මේ සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ත්‍රිවිධ මංගල්‍යය. බුදුරජාණන් වහන්සේට සසර ජීවිතේ නිමාවටපත් කිරීම මංගල්‍ය කාරණයක්. සසරගත ජීවිතය අවසන් කිරීම මංගල්‍ය කාරණයක්. බුදු උපත සුඛෝ බුද්ධානං උපාදෝ කියන ආකාරයට බුදු උපත ලොවට සාන්තියක් යහපතක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ලෝකයට යහපතක්. බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වයේ ලෝකයට යහපතක්. නමුත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය රහතන් වහන්සේලට සංවේගයට කාරණයක්. සාමාන්‍යයට ඒක දුකට හේතුවක් වුණා. ආනන්ද හැමදාම රැඬුවෙත් ඒකනේ. ඒතොර පින්නතුනි අපි මෙතන හොඳින් දැනගත යුතු කාරණේ මේ අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ මංගල්‍ය කාරණා කියන කාරණේ. පින්නතුනි වෙසක් පොහොය එනකොටම අපේ හිතේ ලොකු සතුටක් බුද්ධාලම්බනක් ප්‍රීතියක් ඇති වෙනවා. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අපි සිහිපත් කරන සමය මේක. දැන් කුඩා කාලේ නම් අපි වෙසක් එක එනවා කියුවාම නේද? සතියක් දෙකක් තිස්සේ සූදානම් වෙනවා, හරිය සතුටුයි නේද? වෙසක් කුඩු අලවනවා, දන්සල් වලට සූදානම් වෙනවා, පන්සල් යන සූදානම් වෙනවා. හුඟක් අපි වැඩ කරනවා වෙසක් වෙද්දී. පොඩි කාලේ වෙසක් සමය කියන්නේ ඉතින් අවුරුද්දටත් වඩා සතුටුයි අපිට. නමුත් වෙනතුනේ දැන් මේ සතුට අපිට තියෙනවද? දැන් මේ හුඟක් දුර ගමනක් ඇවිල්ලා හොඳට ඉගෙන කියාගෙන එහෙම මේ ධනිය හුඟක් ලැබිලා ලොකු රටකටත් ඇවිල්ලා දැන් ඒ අර ඒ කාලේ තිබෙච්ච සතුට තියෙනවද? තියෙනවා නම් බොහොම හොඳයි. ඒ කියන්නේ තාම අපේ ශ්‍රද්ධාව තියෙනවා කියන එක. පිනුතුනේ සතුට, ඒ නැවුම් බව, ඒ ප්‍රීතිය එන්නේ නම් වැඩි වෙනවා නකට. ඒක තමයි පිනුතුනේ ශ්‍රද්ධාවේ ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ ලෝකෙට ලොකු කැපවීමක් කළා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දීපංගර පාදමූලයේ කරා එනකන් උන්වහන්සේ යම්කිසි කායික මානසික දුකක් වින්දනම් ඒ වින්දේ බුදුරජාණන් වහන්සේගේ කෙලෙස්වල දෝෂය නිසා. නමුත් පින්නතුනි දීපංගර පාදමූලයේදී උන්වහන්සේට බුද්ධත්වයට පත් වෙන්නට තිබුණා. ඒක අත්හැරලා උන්වහන්සේ නැවත සසරට බැසලා පාරමිතා පුරලා බුදුවරයෙක් වීම සඳහා කරපු කැපවීමේ ප්‍රතිඵල හැටියට තමයි ඊට පස්සේ උන්වහන්සේ දුක් විඳින්නේ. ජාතක කතාවල දැක්කන ඔබ අහලා ඇති. වෙස්සන්ත ජාතකයේදී දරුවන් දන් දුන්නා. මහා සීලව ජාතකයේදී අර සීලව නාගරාජය විදියට ඉවසීම පුරුදු කළා. ශාන්තිවාදී ජාතකයේදී ඉවසීම පුරුදු කළා. මහා කපි ජාතකයේදී වඳුරෙක් වෙලින කාලෙත් අර දුර්ජන මිනිසයාගේ පහර කෑමට ලක් වුණා. ඒ වගේම පින්නතුනේ ඇත් රජෙක් වෙලින අවස්ථාවේදී ඇද්දාල දෙක දන් දුන්නා. මේ වගේ සුවිශාල පරිත්‍යාගයක් සසර ගමනේදී සිදු කරේ පින්නතුනේ කවුරු වෙනුවෙන්ද? අප වෙනුවෙන්. අපට මේ දර්ශනයක් දහමක් දෙන්න අපේ මානසික දුක් පීඩා නැති කළා අපිව ඉහළම ආධ්‍යාත්මික සුවේට මානසික සුවේට පත් කරන්නටයි බුදුරජාණන් වහන්සේ අපට මේ තරම් කැපවීමක් කරලා මේ දහමක් ඉදිරිපත් කළේ. එනිසා පින්නතුනි අපි කෘතවේදී අය නම් අපි කලගුණ දන්න අය නම් අපි විශේෂයෙන් අපේ අම්මට තාත්තට සලකන්නට ඕන. ඊළඟට අපි වැඩිපුරම සලකන්න ඕන කාටද? පින්නතුනි බුදුරජාණන් වහන්සේට අපි සලකන්නට ඕන කලගුණ ඇත්තෙම අපේ දෙමව්පියන්ටත් වඩා හරියට දහම අපි තේරුම් ගත්තොත් අපි ජීවිතයේ වඩාත්ම සලකන කෙනා බවට පත් වෙන බුදුහාමුදුරුවෝ. ඒ වගේම ඒ දහම අවුරුදු 2500කට අධික කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු ස්වාමින් වහන්සේලා ගැන අපිට ලොකු ගෞරවයක් ඇති වෙනවා. පින්නතුනි මේ දහම අපිට ලැබුණේ ස්වාමින් වහන්සේලා ඔස්සේ. ස්වාමින් වහන්සේලාගේ මේ සිවුරෙහි මහිමය නොතිබුණා නම් අපිට මේ දහම ලැබෙන්නේ නැහැ පින්නතුනි. යම් කිසි රටක මුලින්ම ශාසනය නැති වෙනකොට නැති වෙන්නේ මොකද්ද? ස්වාමින් වහන්සේලා තමයි නැති වෙන්නේ. ස්වාමින් වහන්සේලා නැතුණාට පස්සේ ධර්මය හනට බැරි වෙනවා. ඊට පස්සේ බුදුහාඳුර හඳුනා ගන්න තියෙන අවස්ථා නැති වෙනවා. ඇතැම් විට මහා පිළිමේ හැම ඉතුරු වෙන්න පුළුවන්, විහෙර විහාරස්ථාන ඉතුරු වෙන්න පුළුවන්. නමුත් ධර්මයක් කාණ්ඩට නොලැබුණොත් ඒ මිනිස්සු ආධර්මික වෙනවා, අශ්‍රද්ධාවන්ත වෙනවා. මේ පින්නතුන් දන්නවනේ පකිස්තානයේ, බංගලාදේශයේ, ඉන්දුනීසියාව, මැලේසියාව, ඇෆ්ගනිස්තානයේ මේ වගේ රටවල්, ඉරානයේ, ඉරාකයේ මේ රටවල් පිනතුනි ස්වාමීන් වහන්සේලා දහස් ගණන් ලක්ෂ ගණන් හිටි ස්ථාන. රුවන්වැලි සෑය ඉදිකිරීමේදී මේ ප්‍රදේශ වලින් වැඩම කරපු ස්වාමීන් වහන්සේලා ගැන වංශ කතාවල සඳහන් වෙනවා. ඉරාන, ඉරාකේ රටවල් වලින් ස්වාමීන් වහන්සේලා, රහතන් වහන්සේලා ලක්ෂ ගණන් වලින් වැඩම කළා තියෙනවා. ඇෆ්ගනිස්තාන, ඉන්දුනීසියා වගේ රටවල් නොත් එහෙමයි. පිනතුනි අද ඒ රටවල ශාසනයක් නැත්තේ. ශාසනයක් තියා තැමිට ස්වාමීන් වහන්සේගෙනට ඇතුළු වෙන්නවත් බෑ. මුලින්ම පින්නතුනි ස්වාමීන් වහන්සේලා නැති වුණා. ඊට පස්සේ ධර්මය නැති වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න අවස්ථාව නැති වුණා. ඇතැම් විට බෝරොබුදුර වැනි මහා ප්‍රතිමා ඉන්දුනීසියාවෙන් රටවල තියෙන ලෝකේ සුවිශාල බුද්ධ ප්‍රතිමා විතරක් ඉතුරු වුණා. දහම නැති වුණා. ඒ නිසා ඊට පස්සේ මිනිස්සු ඒ පිළිමවලට දේශ කරන්න ගත්තා. පින්නතුනි ඒ නිසා අප ශාසනයට යම්කිසි කැපවීමක් කරනවා නම්, ශාසනයේ චිරස්ථිතිය සඳහා අවංක උත්සාහයක් දරනවා නම් ඒකේ මූලික ලක්ෂණයක් වෙන්නට ඕන ස්වාමින් වහන්සේලා ශක්තිමත් කිරීම. ස්වාමින් වහන්සේලාගේ අධ්‍යාපනයේ ආධ්‍යාත්මික දියුණුව වෙන්න අපට කරන්න පුළුවන් උපරිම ශක්තිය අපි කරන්න ඕන. විශේෂයෙන් පින්නතුනි ලාංකික භික්ෂුන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සුවිශේෂී කැපවීමක් කළ තින ලෝක මට්ටමේ. බුදුරජාණන් වහන්සේ 15 දමදිව වසර 236ක් මේ ධහම පැවතියා. 236 දී තමයි බුද්ධ වර්ෂ 236 දී තමයි තුන්වෙනි ධර්ම සංගායනා පවත්වලා ඉන්පසුව මිහිඳු හාමුදුර ලංකාවට බුදු දහම රැගෙන ආවේ. බුද්ධ වර්ෂ 236 දී රැගෙන ආපු බුදු දහම පින්නතුනේ එතන පටන් බුද්ධ වර්ෂ 440 දක්වා අවුරුදු 200කට අධික කාලයක් කටපාඩමින් ලංකාවේ භික්ෂුන් වහන්සේලා මේ ධහම රැකගෙන ආවා. බුද්ධ වර්ෂ 440 දී බුදුහාඳුර පිරිනමන කාල අවුරුදු 440 ගිය තැනදී පින්නතුනි මාතලේ අලු විහාරයේදී වලගම්බා රාජ සමයේදී ලාංකික භික්ෂුන් වහන්සේල එකතු වෙලා ධර්ම සංගායනාවක් කළා. හතරවෙනි ධර්ම සංගායනාව කළා. මේ ධර්මයේ ග්‍රන්ථ ආරූඪ කළා, පොත්පත් වල ලිව්වා. ඒ ලියපු පොතපත තමයි පින්නතුණි, ඒ ධහම තමයි අද මුළු ලෝකයේම මුළු බුදු සමය විදියට බුදුරජාණන් වහන්සේගේ මුල් බුද්ධ ධහම විදියට අද ලෝකෙම තියෙන්නේ. ලෝකයන්ෙත් හැම රටකම පාහේ බුදු දහමේ නොඑක් සංකල්ප වෙනස් කරගත්තේ අය. ඇතැම් විට ඒගොල්ලන්ගේ සංස්කෘතියට අනුව යම් යම් විදියට සිවුර වෙනස් කරගත්තා, ඉන්න ආකාරය වෙනස් කරගත්තා, නොඑක් විදියේ ලිහිල් භාවයන් ඇති කරගත්තා. නමුත් පින්වත්නි, ලාංකික භික්ෂුන් වහන්සේලා ඒ කිසිනු ශික්ෂාපදයක් වෙනස් නොකර ඒ විදියටම පිළිපදිමින් බුදුහාඳුරන්ගේ මුල් බුද්ධ වචනේ අද දක්වාම රැගෙන එනට සුවිශාල දායකත්වයක් දුන්නා. පින්වත්නි, අවුරුදු 2000කට අධික 2300කට අධික කාලයක් මේ ශාසනය දරාගෙන හිටියේ ලාංකික භික්ෂුන් වහන්සේලා. අන්න ඒ නිසාම තමයි පින්වත්නි දැන් පසුගිය සිකුරාදා අසූසවල තිබුණ ධම්මකාය කියලා මෙඩිටේෂන් සෙන්ටර් එක බෞද්ධ ඔක්කොම මෙතෙන්ට රැස් වෙනවා. කැලිෆෝනියාවෙම ඉන්න සෑම රටකම ස්වාමින් වහන්සේලා එතෙන්ට රැස් වෙනවා. මේ පින්තුන් ඒ ස්ථානට කැමති ගිහිල්ලා ඇති. වෙසක් දවසක යන්න පුළුවන් වුණොත් ඉදිරි අවුරුද්දකදී හරියට දිනේ දැනගෙන පින්තුනි එතෙන්ට රැස් වෙච්ච ස්වාමින් වහන්සේලා සියලුම දෙනා ස්වාමින් වහන්සේලා මේ පාර 300 නමක් විතර හිටියා. හැම රටකම ස්වාමින් වහන්සේ කෙනෙකුට තමන්ට යම්කිසි විදියක කතාවක් දෙනවා, පිරිත් එකක් කියන්නේ යම්කිසි වෙලාවක් දෙනවා වෙන් කළා. පින්නතුනි මේ හැම දෙනාම සැමරුවේ වෙසක් ඩේ කියලා. වෙසක් ඩේ කියන එකේ වෙසක් කියන වචනේ මොන භාෂාවෙන්ද ආවේ? ඔව් පින්නතුනි, වෙසක් කියන වචනේ සිංහල. වේසාකය වෛසාකය කියලා පාලි සංස්කෘත වලින් ආපු වචන බෙදලා ආපු එක සිංහල කෙනෙකුට වෙසක් කියලා එන්නේ. පින්නතුනි ලෝකේහි ශබ්දකෝෂ වලට විශ්වකෝෂ වලට දැන් වෙසක් කියන වචනේ ගිහිලා තියෙනවා. ඒ වෙසක් කියන වචනේ පින්නතුනි සිංහල භාෂාවෙන් ලෝකෙට ගිහිපු වචනය. ඇයි ඒ අය වෙනත් වචනයක් නොගෙන මේ සිංහල වචනේම ගත්තේ? පින්නතුනි මේ සම්බුදු සසුන මුළු බුදු සමය රැක ගැනීමේ කාර්යභාරයේදී සුවිශාල කාර්යභාරයක් ලාංකේය භික්ෂුන් වහන්සේලා කළා තියෙනවා. ඊට ගරු කිරීමක් ඇඩියට පින්නතුනි. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. මේ හැමදෙනාම රැස්ුනේ බෞද්ධ කොඩිය යට. ඒ බෞද්ධ කොඩිය කවුද නිර්මාණය කළේ? බුදුහාඳුරන්ගේ ෂඩ්වර්ණයන් විහිදෙන පාඨහයකින් යුක්ත මේ බෞද්ධ කොඩිය කොහෙද නිර්මාණය කළේ? පින්නතුනි ලාංකිකයන් නිර්මාණය කළේ, ලංකාවේදී නිර්මාණය කළේ මේක. ලංකාවේදී නිර්මාණය කරපු බෞද්ධ කොඩිය යටතේ පින්නතුනි වෙසක් නැමැති සිංහල වචනේ යටතේ තමයි මේ ලෝකේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලා රැස් වෙලා වෙසක් දිනේ සැමරුවේ. පින්නතුනි ඔබ ඒක දැනගන්නට ඕන. ලාංකිකයන් හැටියට ඔබට ඒක අභිමානයක්. ශ්‍රී ලාංකිකයන්ට මේ ලෝකයේ සැලකිලි ලැබෙන කුමක් හින්දද? ලංකාව දූපතක් හින්දද? ලංකාව ලස්සන හින්දද? ලංකාවේ මැණික් තියෙන හින්දද? ලංකාවේ හොඳ ස්වාභාවික වරායන් තියෙන හින්දද? නැහැ පින්නතුනි, මේ කිසිදු දෙයක් නිසා නෙවෙයි ලෝක මට්ටමේදී ලංකාවට සලකන්නේ ධර්ම දීපයක් විදියට. ලංකාවට කියන්නේ ධර්ම දීපය කියලා. රත්න දීප කියලා කියන මැනෙක් තියෙන හින්දා. නමුත් පින්නතුනි බුදු දහම තුල, ලෝකයේ තුල ලංකාව ප්‍රකට වුණේ ධර්ම දීපය කියලා. ඒකට හේතුව තමයි පින්නතුනි මේ බුදු සමය රැකගෙන සුරක්ෂිත කළා අනාගත පරපුරට දායාද කිරීමේ සුවිශාල කාර්යභාරයේදී සැලකුවතු කටයුත්තක් කළා ලාංකික භික්ෂුන් වහන්සේලා. ස්වාමින් වහන්සේලාට ඒ කටයුත්ත කරන්න ලැබුණේ පින්නතුනි ලාංකික මව්වරු පියවරු පිටපස්සෙන් ඉඳගෙන ලොකු ශක්තියක් දුන්නා. ඒ මව්පියන්ට ලැබෙන හොඳම දරුවා ශාසනෙට පූජා කළා. දරුවෝ ලැබෙන කලින්ම ප්‍රාර්ථනා කරනවා, අනේ හොඳ පුතෙක් මට ලැබෙන ශාසනෙට පූජා කරන්න කියලා. දරුවෝ ලැබෙච්ච නැත්නම් Tamanට gederina හොඳම ළමයා, හොඳම දරුවා, ලස්සනම පින්වත්ම බුද්ධිමත්ම ළමයා ශාසනෙට පූජා කළා. දැන් මේ පේනතුණු දරුවෝ හදනවනේ නේ. හදනකොට බලන්නේ මොකද්ද? ඈ කොයි කොලෙජ් එකටද යවන්නේ? කොයි යුනිවර්සිටියද යවන්නේ? ඈ වෛද්‍යවරයෙක් කරනවද, ඉංජිනේරුවෙක් කරනවද? ඒවනේ අපි හිතන්නේ නේ. දැන් පේනතුණු ඉස්සර අපේ මව්වරු පියවරු එහෙම නෙවෙයි හිතුවේ. තමන්ට හොඳටම ලැබෙන දරුවා ශාසන වෙනුවෙන් පූජා කළා. ඒ වගේම තමන්ට ගෙදර තියෙන හොඳම දේ ශාසනෙට පූජා කළා. ගහක, කොලක, වැලක හොඳ ගෙඩියක් හැදුනොත් පළමුව ගෙඩිය බුද්ධ පූජාවට ස්වාමීන් වහන්සේට පූජා කළා. ගමේ තියෙන වටිනාම තැන, ලස්සනම තැන, ඉහළම තැන පන්සලට පූජා කළා. පින්නතුනි, මෙන්න මේ හැඟීම නිසා තමයි, ඒ ශක්තිය නිසා තමයි ශාසනය මෙතෙක් කලක් රැගෙන ආවේ. ඒ ඉතුරු කරපු දහම තමයි පින්නතුනි මනුස්ස ලෝක විතරක් නෙවෙයි, මුළු තුන් ලෝකෙම ඉතුරු කළ දුන්නේ මේ ලංකාවෙන් ආරක්ෂා කළ දීපු මේ බුදුදහම. බුදුරජාණන් වහන්සේ උපදේශ ඉන්දියාවේ බුදුදහම වියගෙන කාලයේ, නැති වෙලා ගිය කාලයේ ලංකාවේ මේ දහම සුරක්ෂිත කළා. වලගම්බා රාජසමයේ සඳහන් කරනෝ පින්නතුනි, අවුරුදු 12ක අතිශය දීර්ඝ කාලයක් මහා නියම් කාලයක් පැවතියා. ඒ නිසාම මහා ආහාර පාන හිගයක් සාගතයක් පැවතියා. මේ කාලේ පින්නතුනි මහවැලි ගඟේ වැලි තලාවල ස්වාමින් වහන්සේලා වාඩි වෙලා ඉඳගෙන, වැලි තලාවලට පිට තියාගෙන රවුමට ඉඳගෙන පින්නතුනි මේ දහම කටපාඩම් කරමින් මතකෙන් ගිලිහෙරට නොදී බොහොම මහන්සියෙන් මේ දහම වසර ගාණක් රැකගත්තා. ඒ රැකගෙන බැරිම තැන තමයි පින්නතුනි ග්‍රන්ථාරූඪ කළේ. එතෙක්ම කටපාඩම් රැගෙන එන උපරිම උත්සාහය දරුවා. ඒකට හානියක් වේ කියන හැඟීමෙන් තමයි මේ දහම ග්‍රන්ථාරූඪ කළේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ සසර සාරාංශික කලපලක්ෂයකට අධික කාලයක් තුල සම්බුද්ධත්වයේ සඳහා කරපු මේ සුවිශාල කැපවීම සඳහාත්, ඒ වගේම ස්වාමීන් වහන්සේලා වසර 2500කට අධික කාලයක් කරපු මේ සද්ධර්මයේ ශාසනයේ චිරස්ථිතිය සඳහා කරපු කැපවීමත් වෙනුවෙන් අපට ලොකු කාර්යභාරයක් ඉතිරිලා තියෙනවා. අපේ කාර්යභාරයෙන් පින්නතුනි මග හරින්න බෑ. ඒ වගේකීමෙන් අපට මග හරින්න බෑ. අපට ලොකු කාර්යභාරයක් තියෙනවා. එකක් තමයි පින්නතුනි ප්‍රධානම දේ, අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම දේශනය, ධර්ම පණිවිඩය මොකද්ද කියලා පැහැදිලිවම අපි දැනගන්න ඕන. වෙනත් දහම් වලින් බුදුදහමේ තියෙන වෙනස අපි හඳුනා ගන්න ඕන. දැන් බොහෝ දෙනෙක් බෞද්ධයන් නාමයෙන් ඉන්න බොහෝ දෙනෙකුත් කියන්නේ හැම තැනම කියන්නේ හොඳ දේ නරක දේ කරන්න එපා, හොඳ දේ කරන්න එහෙම කියලා නේනේ. ඒ නිසා තමයි සමහර අය කියන්නේ පන්සලේත්, පල්ලියේත්, කෝවිලෙත් දැල් වෙන්නේ එකම පහනයි කියලා නේ. පින්නතුනි, මේක අපි හරි පරිස්සමෙන් කියන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනත් ආගම්මක සමාන කරුණු තියෙනවා. ස්වර්ගගාමී මාර්ගය කියද්දි, සුගතිගාමී මාර්ගය කියද්දි යම් යම් සමානකම් බුදුදහමේ අනිත් ආගම්වල ඇතිවෙනවා. නමුත් පින්නතුනි මොක්ෂ මාර්ගය, විමුක්ති මාර්ගය කියද්දි බුදුදහමයි අනිත් ධහමයි සියල්ලක්ම ගත්තොතින් පින්නතුනි බුදුදහමෙහි පැහැදිලි වෙනසක් තියෙනවා. බුදුදහම පටිසෝතගාමී ධහමක්. බුදුදහම උඩුගම් බලා යන ධහමක්. ඒ ධහමේ සුවිශේෂත්වය, වෙනත් ධහම් වලින් පැහැදිලි වෙනස අපි බෞද්ධයන් හැටියට හඳුනා ගන්නට ඕන. ඒක තමයි පින්නතුනි පළවෙනි පියවර. බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ. ලෝකෙ ඉපදිච්ච යම්කිසි බුද්ධිමත් මිනිසෙක් ඉන්නවා නම් ඒ හැම දෙනාගේම කාර්යභාරය වෙන්නට ඕන බුදුහාඳුරන්ගේ පණිවිඩය මොකද්ද කියලා දැනගන්න. ඒ විතරක් නෙවෙයි පින්නතුනි බුදුදහමයි විතරක් නෙවෙයි, ඉස්ලාම් ආගමේ, කතෝලික ආගමේ, යුදෙව් ආගමේ, හින්දු ආගමේ මේ ආගම්වලත් බලන්න මොකද්ද මූලික සංකල්පය කියලා. බුදුදහමෙන් කියන්නේ ඒවා කියන්න එපා, ඒ පොත් බලන්න එපා කියලා කියන්නේ හොඳට බලන්න ඒවා. හොඳට කියවන්නේ ඒකෝලගේ මූලික හරය මොකද්ද කියලා. හැබැයි පින්නතුනි ඒව තේරුම් ගන්න මොකද්ද වෙන්නේ? ශ්‍රද්ධාව වැඩි වෙනවා. අපි බුදුදහමත් එක්ක බුදුදහමේ දැනුම තුල ඉඳගෙන බුදුදහමේ හොඳ දැනුමක් ලබාගෙන ඕනේ ඒව ලබන්න. නැත්නම් අපට පේන්නේ ඔක්කොම සමානයි කියලා තමයි. අපට බුදුදහම ගැන හරි දැක්මක්, නිර්වෝල අවබෝධයක් සහිතව තමයි අපි අනිත් ආගම් දර්ශන කියවන්නට ඕනේ. එතකොට අපට බුදුදහම පිළිබඳව එන්නම ගෞරවය, ප්‍රසාදය, ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි බුදුදහම ඉක්මනින් පිළිපදින්න ඕනේ කියන හැඟීමත් ඇති වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක ලෝක සාසනික සේවයක් කරලා අවසානයේ උන්වහන්සේ දේශනා කරන පිරිනවන මංචකේ වැඩ ඉන ගමන් හඳ දානි භික්ඛවේ ආමන්ත්‍යාමි ගෝ වය ධම්මා සංඛාර අප්පමාදේන සම්පාදේත කියලා. මහණෙනි මම අවසාන වතාවටත් ඔබ අමතනවා, අප්‍රමාදීව සියලු සංස්කාරයන් අනිත්‍යයි වැය වෙලා යනවා, අප්‍රමාදීව කටයුතු සම්පාදනය කරගන්න කියලා. පින්නතුනි මේක බුදුහාමුදුරුවෝ මේ අවසාන අවස්ථාවට විතරක් නෙවෙයි කිව්වේ. බුදුහාමුදුරුවෝ දිනපතාම වාර ගාන තුන් වතාවක් භික්ෂුන් වහන්සේලා රැස් කළා කරන අනුශාසනයක් තමයි අප්‍රමාදය කියලා කියන්නේ. අප්‍රමාදය කියන්නේ මොකද්ද පින්නතුනි? ඈ අප්‍රමාදය කියන්නේ කොහොමද? පින්තුනි අප්‍රමාදය කියන්නේ මොකටද? ප්‍රමාදය. ඔව් හොඳයි. මොකද්ද ප්‍රමාද වෙන්න එපා කියලා කියන්නේ? ඉක්මනින් වැඩ කරන්න. ඔව්. දැන් මේ ලෝකේ නම් හුඟක් ඉක්මනින් වැඩ ගන්න අය නේද? හුඟක් දවසට හුඟක් වැඩ කරන අය ඉන්නවා. දැන් ලංකාවේ එහෙමනම් එහෙම වැඩ කරන අය ඉන්නවා සමහර අයනේ. මෙහෙත් එහෙම ඉන්නවා. දැන් ලංකාවේ සුවිප් විකුණන අය ඉක්මනට වැඩ කරනවා. ප්‍රයිවට් බස් වල යන්නේත් හරි ඉක්මනට යනවා. ආ කොහොම හරි ඉක්මනට ගිහිල්ලා ඊළඟ කෙනා ගන්න බලාගෙන යනවා. වේගෙන් වැඩ කරනවා. දැන් මෙහෙත් සමහර වේගෙන් වාහනවල යනවා. දැන් ප්‍රීව එකක් ළඟ එහෙම උඩ පාලමක් උඩ හිටියොත් පේනවා යන වේගෙනේ. මේ කඩවලට යනවා වේගෙන්, රැකියාක්ෂාවට යනවා වේගෙන් නේද? පින්නතුනේ මේ අප්‍රමාදය කියලා කියන්නේ ඉක්මනට හුඟක් වැඩ කිරීමද? පින්නතුනේ අප්‍රමාදය කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක්. අප්‍රමාදය කියන්නේ පින්නතුනේ සම්පූර්ණයෙන්ම සම්මා සතියෙන් ඉඳීම. මයින්ඩ්ෆුල්නස් එක. අන්නයේ සතියෙන් ඉඳගෙන හෙමින් වැඩ කරත් ගැටලුවක් නැහැ. ඒ සතියෙන් ඉඳගෙන නිදාගත්තත් කමන්නේ. පින්නතුනි ඒ සතියෙන් ඉන්න තරමට තමයි අපි අප්‍රමාදයෙන් ඉන්නවා කියලා කියන්නේ. පින්නතුනි බුදුහාඳුරු වරක් සඳහන් කරනවා හතර පැත්තකින් මහා ගල් පර්වත හතරක්. ඒ හතර පැත්තෙන් එන හැමදේම විනාශ කරගෙන තමන්ගේ ළඟට එනවා වගේ. කොසරයිසු මාට මේ දේශනා කරන්න පබ්බතූපම සූත්‍රයේදී. හතර පැත්තෙන් මහා පර්වත හතරක් වේගයෙන් ඒ හතර පැත්තෙම සියලුම දේවල් විනාශ කරගෙන තමන් වෙත ළඟා වෙනවා වගේ අපි වෙතත් නිතිපතා මොහොතක් පාසා මහා පර්වත හතරක් සමීප වෙමින් තියෙන්නේ. මොනෝද ඒ පර්වත හතර? පින්නතුනේ එකක් තමයි මහලු වීම කියන පර්වතය. අනිත් එක ලෙඩවීම කියන කාරණය. අනිත් එක මරණය. අනිත් කාරණේ තමයි පින්නතුනේ නැවත ඉපදීම. අපි නිදාගෙන හිටියත්, පාටියකට ගිහිල්ලා හිටියත්, සින්දු කියමින් හිටියත්, hina වෙමින් හිටියත්, වාහන පදමින් හිටියත් ආයෙ පින්නතුනේ බේරීමක් නැහැ මේ හතරෙන්. හැම මොහොතකම මෙන්න මේ අභියෝග හතර අප වෙත ළඟා වෙමින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ආධ්‍යාත්මික ගුරුවරයෙක් හොයාගන්නට ඕනේ ඇයි? ඒ ආධ්‍යාත්මික ගුරුවරයෙක්ගේ දහමක් හොයන්නට ඕනේ ඇයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. පින්නතුනි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මහලු වීම කියන කාරණය, මරණය කියන කාරණය, නැවත ඉපදීම කියන කාරණේ මෙන්න මේ කාරණා නිසයි පින්නතුනි අපට බුදුවරයෙක් අවශ්‍ය වන්නේ. මෙන්න මේ කාරණා නිසයි අපට මේ දහමක් පිළිපදින අවශ්‍ය වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ බබලන්නේ, බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට අවශ්‍ය වන්නේ, ඒ දහමක් අවශ්‍ය වන්නේ, ඒ දහම ලෝකේ බබලන්නේ මෙන්න මේ කරුණු ටික ලෝකේ තියෙන නිසා. මොනෝද පින්නතුනි? මහලු භාවය, මරණය, නැවත ඉපදීම. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ පින්නතුනි අපේ මරණයට යන නිසා ධර්ම පිළිපදින්න ඕන කියලා. පින්නතුනි මරණ නිසාම නෙවෙයි ධර්ම රකින්නට ඕන. මරණය නෙවෙයි ජීවිතයේ පින්නතුනි ලොකුම අභියෝගය. අභියෝගය මොකද්ද? නැවත ඉපදීම පින්නතුනි. ඒක හොඳට මතක තියාගන්න. බුදුදහම කියන්නේ, බෞද්ධයා කියලා කියන්නේ නුවණින් කටයුතු කරන අය. ඉතාම ළඟදී නෙවෙයි, ඉතාම ගැඹුරින් ජීවිතය ගැන බලන කෙනෙක් තමයි බෞද්ධයා කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්නුවේ ඉතාම ගැඹුරින් ජීවිතයේ හරපද්ධතිය තේරුම් ගන්න. තේරුම්ගෙන ජීවිතයේ ඉන්න කාලේ වටිනාම වැඩ ටික කරන්නයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. පින්නතුනි අන්නේ ගමනේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපි දේශනා කරනවා නම්, ඒ දහමක් අහනවා නම්, ඒ දහමේ තියෙන ඕන ප්‍රධාන ලක්ෂණයක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින්නතුනි මෙන්න මේ ජරා මරණ වලින් නික්මෙන්න, මෙන්න මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය ඒ ධර්ම දේශනා තුල කියවෙන්නට ඕන. එහෙම කිව්වොත් තමයි ඒ ධර්ම දේශනේ විචිත්‍ර ධර්ම දේශනයක් වන්නේ. වරක් ආනන්ද හාමුදුරුවෝ අහනවා ධර්ම කතිකයා කියන්නේ කවුද? කවුද ධර්ම කතිකයා කියලා. බුදුහාඳුර කියනවා මෙන්න මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය යම් කිසි දේශනාවකින් කරනවා නම් කෙනෙක් අන්න එයා තමයි ධර්ම කතිකයා කියලා. දැන් ධර්ම කතිකයා කියන්නේ කාටද? දැන් ධර්ම කතිකයා කියන්නේ බණේදී හුඟක් hina යන කතා කියනවා නම් අපි කියනවා ඔන්න කාලීන ධර්ම දේශනාවක් කියලා. හුඟක් hina යනවා නම් හුඟක් සතුටෙන් ඒ වෙලාවේ තියන්න පුළුවන් නම් හරිම සාර්ථකයි මන මරු බණක් කියලා කියන්නේ. ඒක තමයි සාමාන්‍ය දැන් අපි කියන්නේ. නමුත් පින්නතුනි ඒ දහම තුල පින්නතුනි විරාගී බව කෙලෙස් අඩුවීම තමන්ගේ හිතේ මානසික පීඩා අඩු වෙන මාවතක් ඒ ධර්ම දේශනාව තුල අනුපිළිවෙලින් අනුසෝත ගාමීව හරියට සාගරයේ ගැඹුරට යනා වගේ ටිකෙන් ටික ගැඹුරට යන අනුපිළිවෙලක් ඒ දහම තුල කියන්නට ඕන. වික්ෂුන් වහන්සේලා හැටියට අපට ධර්ම දේශනා කරද්දී ධර්ම දේශනාවක තියෙන ලක්ෂණ අනුපිළිවෙල අවසානයේ ආදී මේ සියලුම කාරණා පින්නතුනි විස්තර කරලා තිනවා දහම තුල සාර්ථක ධර්ම දේශනාවක් වන්නේ කොහොමද කියලා. ඒ ලැබෙන කාලයට අනුව ඉතාම සරල දේ ඉඳන් ගැඹුරු දක්වා හොඳට අවධානයෙන් අහගෙන ඉන්නව නම් ඒ අහගෙන ඉන්න කෙනාගේ බුද්ධිය වැඩි වෙන විදියට, කෙලෙස් අඩු වෙන විදියට, කුසල දින වෙන විදියට ඒ දහමේ අනුපිළිවෙල ගලා යන්නට ඕන. වෙසක් දිනේ පින්නතුනි බුදුහාඳුරගේ බුදුගුණ සිහි කරන ස්වාමීන් වහන්සේලාගේ සංඝගුණ සිහි කරන අවස්ථාවේ පින්නතුනි අපේ බුදුහාඳුරණ කරන ලොකුම කෘතවේදීත්වය තමයි බුදුහාඳුර දේශනා කරු මෙන්න මේ දහම් මග අපි තේරුම් ගන්නට ඕන. ඒ දහම් අහන්නට අහන්නට පින්නතුනි අපේ හිතේ තියෙන දුක් පීඩා අඩු වෙන්නට ඕන. ඒ දුක් පීඩා අඩු වෙනවද කියලා අපි බලාගන්නේ කොහොමද? අපේ හිතේ මානසික දුක් පීඩා අඩු වෙනවද කියලා අපි බලාගන්නේ කොහොමද? සමහර කෙනෙක් හුඟක් පින්කම් කරපු නිසා හිතනවා ධර්මයේ පිළිපැද්ද දැන් හරි කියලා නේද? දැන් අපි ඊයේ සඳහන් කළා සමහර අය දාන කීයක් දුන්නද? පන්සලට කීයක් වේදන් කරාද? ධම්මදීව කී පාරක් ගියාද? සිරිය පාදේ කී වතාවක් ගියාද? වටවන්දනාවේ කී පාරක් ගියාද? දැන් මේව තමයි බලන්නේ සාර්ථකත්වයන් විදියට. මේවත් වෙනුතුනි පින්කම් මේව හොඳ දේවල් මේව අනිවාර්යෙන් කරන්න. හැබැයි පින්නතුනි මේ තුලින් විතරක් අපේ ජීවිතයේ සාර්ථකත්වය මනින්න බෑ. මේ තුලින් විතරක් අපේ මානසික දුක් පීඩා අඩු වුණාද කියලා අපිට බලන්න බෑ. එහෙනම් මානසික දුක් පීඩා අඩු වුණාද එන්නෙම කියලා බලන්නේ කොහොමද? මේ කටයුතු කරද්දී පින්නතුනි තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටිමාන එන්නෙම අඩු වෙලා තියෙනට ඕන. මොනවද අඩු වෙන්න ඕනේ? තෘෂ්ණා දෘෂ්ටි මාන. පින්කම් කරද්දී මේව වැඩි වුණා නම් පින්නතුනි බොහෝ දිනාට වෙන්නේ ධර්මයෙන් නොදැන මේව කරන නිසා. පින්කම් නාමයෙන් කළත් අන්තිමට පින්කම් අවසානයේදී මොකද වෙන්නේ? මේව පින්නතුනි අරිලාන්දේ වැඩි වෙලාද? මේව වැඩි වෙන බොහෝ දෙනෙක්ගේ. ඒ නිසා ඇතැම් විට කියනවා අපි මෙච්චර පන්සලනෝ කිසිම සැනසීමක් නැහැ නේ කියලා සමහර අය කියනවා. ඉතින් කොහොමද සැනසීමක් එන්නේ? පින්කම් ගා කරාට පින්නතුනි සැනසීමක් එන්නේ නැහැ. ඒ සැනසීමන ගමන වගේ මාවත අපි පැහැදිලිවම තේරුම් ගන්නට ඕන. අනිත් දේ තමයි පින්නතුනි. අනිත් කාරණේ ප්‍රධානම කාරණයක් දැන් කරණීය මෙත සූත්‍රය දැක්වෙනවා මේ ධර්ම මාර්ගයේ යද්දී අපේ ළඟ තියෙන ඕන ලක්ෂණ මොනවද කියලා. පින්නතුනි කරණීය මෙත සූත්‍රයේ මේ බොහෝ දෙනාට කටපාඩම්. හැබැයි ඒක තේරුම අපි හිතන්නේ නැහැ. පින්නතුනි තේරුම දක්ෂ භාවයේ අවංක බව, ඍජු බව, නිහතමානී බව මේ ලක්ෂණ පින්නතුනි දිනපතාම වැඩි කරගන්න මෛත්‍රිය නුවණ මේ කරුණ වැඩි කරගත්තොත් තමයි අපි දහම් මාගේ ඉදිරියට යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම දේශනා ආරම්භයේදීම ලෝකයට ධර්ම දේශනා කරන්න ආරම්භ කළා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අසටෝ අමායාවින්න වංකජාතෝ ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවින්න වංකජාතෝ. බුද්ධිමත් මිනිසුනි මා වෙත එන බණ අහන්න කොයි වගේ කෙනෙකුට දෙන්න කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ? අසටෝ කපට නැති කෙනෙකුට, අමායාවී මායාකාරී නැති කෙනෙකුට, නවංක ජාතෝ අවංක කෙනෙකුට. පින්නතුනි මෙන්න මේ ලක්ෂණ තමගේ ළඟ තියෙනවා නම් මොනවද? බුද්ධිමත් බව, මායාකාරී නොවන බව, කපටිකම නැති බව, අවංක බව. මෙන්න මේ ලක්ෂණ තමගේ ළඟ තියෙනවා නම් පින්නතුනි ආනන්තරිය පාප කර්ම හැර අනිත් ඕනම කර්මයක් යටපත් කළා තමන්ගේ බුද්ධියේ උත්සාහයේ ප්‍රමාණයට නිවන් මාර්ගය යන්න පුළුවන්. පින්නතුනි අඟුලිමාල සිය ගණනක මිනිස් ඝාතනයක් කරලා ඒ කර්ම චක්‍රයේ පින්නතුනි ධර්ම චක්‍රයෙන් මැඩලන්න පුළුවන්කම තිබුණේ උන්වහන්සේ තුළ මේ අවංක බව තිබෙන නිසා. ඒ නිසා අවංක බව පින්නතුනි සත්‍යවාදී බවත් එක්ක එන්නේ. මේක තමයි පින්නතුනි අපි ධර්ම මාර්ගය යනවද කියලා බලන්නේ. මේක තමයි අපි සත්පුරුෂය ඇසුරු කරනකොට අපට වඩා නොනැති ගුණවත් අය අපි ඇසුරු කරනකොට අපේ ගැන හොඳට බලන්නේ මෙන්න මේ ලක්ෂණේ තියෙද කියලා. අපිට හුඟක් උපාධි තිබ්බ කියලා හෝ අපි ලස්සනට බණ කිව්වයි කියලා හෝ හොඳ ලස්සන කටහඬක් තිබුණා කියලා හෝ ඒව නෙවෙයි බුද්ධිමත් කෙනා බලන්නේ. හොඳට චරිතය බලනවා මේක නම් කොච්චර අවංක කෙනෙක්ද කියලා. අවංකකම බලන ස්ථාන තියෙනවා. බොහෝම ඉතාම සියුම් විදියට ස්ටඩි කරනවා. හොඳ කල්පනාවෙන් ඉන්නවා නම් පිනුතුනි තේරෙනවා ඒ අයගේ අපේ ප්‍රසාදය ගන්න නෙවෙයි ධර්ම මාර්ගේ යන්න පිනුතුනි මෙන්න මේ අවංක භාවය අපේ ළඟ තියෙනට ඕන. යවංග බහේ පිනතුනේ සත්‍යවාදී බවත් එක්ක එකට කැටි වෙලා යනට ඕන. බුදුහාඳුර එක්තරා උපමාවක් සඳහන් කරනවා. පිනතුනේ යුද්ධයට ගියපු ඇතෙක්. ඒ යුද්ධේ නැතා පිනතුනේ අතෙන්, පයෙන්, දල වලින් හැම එකෙම යුද්ධ කරමින් ඉදිරියට යනවා. හැබැයි පිනතුනේ ඇද්ගොව්ව දන්නවා මේ ඇතා තාම හරියට යුද්ධයට බැහැලා නැහැ කියලා. ඇතාට පින්නතුනේ ඇතාගේ ශරීරයේ වටිනාම අංගය මොකද්ද? ඔව් බොහොම හොඳයි. ඇතාට අපි හිතන ඇද්දල දෙක කියලා අපට ඇද්දල දෙක වටිනුනාට ඊට වඩා ඇතාට වටින මොකද්ද? හොඬවැල. හොඬවැල පින්නතුනේ කටේ ඔබාගෙන තමයි සටන් කරන්නේ ඇතා යුද්ධයේදී. ඇද්දල දෙකෙන් අතින්, පයින්, මුහුණෙන්, කන් දෙකෙන් හැම එකකින්ම සටන් කරන යුද්ධයේදී. සටන් කළා අන්තිම මොහොතේ තමයි පින්නතුනේ හොඬවැල එළියට ගන්න. හොඬවැල එළියට ගත්ත ගමන් දන්නවත් ගොව්වා දැන් ඉතින් ජීවිත පරිත්‍යාගයෙන් ඇතා යුද්ධයට බැසලයි කියලා. අන්න ඒ වගේ පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා. යම්කිසි කෙනෙක්ගේ ළඟ මෙන්න මේ අවංක භාවය නැත්නම් යම්කිසි කෙනෙක්ගේ ළඟ බොරු කීම කියන ලක්ෂණය තියෙනවා නම් බොරු කරයි කිරීම හෝ බොරු කීම තියෙනවා නම් එතනින් එයාගේ ගුණධම් ටික අන්තිම පතුලටම බැස තියෙනවායි කියන එක ගැන තීරණයකට එනවා. ඊට පස්සේ අනිත් ගුණධම් ඉතුරු වෙනවාද කියලා හිතන්න බෑ. සාමාන්‍ය පින්කම් ටික කරමින් ඉන්න පුළුවන්. නමුත් පින්නතුනි ආධ්‍යාත්මික ගුණමගේ ගුණවත් වගේ ආධ්‍යාත්මික ගුණ වගාවේ ඒ ප්‍රතිපදාවේ යන එක ඊට වඩා බොහොම කල්පනාකාරීව, බොහොම අවංකව, බුද්ධිමත්ව, මෛත්‍රී සාගතව යා යුතු ගමන් මගක් මේක. එනිසා බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය අපි තේරුම් ගන්න මේ අවස්ථාවේදී අපි ඊටාම මනවින් තේරුම් ගත යුතු කාරණා කීපයක් කරණිවිත සූත්‍රයේ දැක්වෙනවා. ඒ ලක්ෂණ අතර පින්නතුනි ප්‍රධාන වශයෙන් ඔක්කොම ටික කැටි කළොතින් අවංක බව, මෛත්‍රී සහගත බව, ප්‍රඥාවන්ත බව මෙන්න මේ කරුණ අවශ්‍ය වෙනවා. මෙන්න මේ ගමන් මගේ යනකොට පින්නතුනි ටිකෙන් ටික අපේ මනස දිනු වෙන වැඩපිළිවෙලක අපි නිතරම යෙදෙලින්නට ඕන. අපට දින වටිනාම දේ තමයි පින්නතුනි අපේ හිත. අපි ඇත්තටම අපට සලකනවා නම් පින්නතුනි අපි සලකන්න ඕන ප්‍රධාන දේ මොකක්ද? අපේ හිතට අපි සලකන්නට ඕන. අන්න ඒ හිතට සලකන වැඩ පිළිවෙල තමයි පින්නතුනි සමස්ත බුදුදහම තුළම තියෙන්නේ. ඒකේ ආරම්භක පියවර තමයි මානසික සුවයක් කරා යන කෙනා කර යුතු ප්‍රධානම කාරණයක් තමයි පින්නතුනි එයා හිත ආරක්ෂා කරන වැඩ පිළිවෙල කියදෙන්නට ඕන. එයා කර්මඵල විශ්වාස කරන අදහසින් මේ ධර්මය අහන්න අහන්න පින්නතුනි පළවෙනි පියවර තමයි එයා හිත අපිරිසුදු වෙන දේවල් කරන්නේ නැහැ. සබ්බ පාපසකරණම් කියපු විදිහට හැකිතාක් දුරට හිත අපිරිසුදු වෙන දේවල් වලින් පළකිනවා. දෙවෙනි පියවර තමයි පින්නතුනි හැකිතාක් යා කුසල කරනවා. We are discussing the Buddha's message in this full moon Vesak day specially. We should understand what Buddha explained. Actually, Buddha explained how we get rid of suffering, the way how we overcome suffering. On this path, at the very beginning, Buddha explained we have some kind of qualities. They are honesty, intelligence, and loving kindness. These are very important on the path of liberation. on the path of purification. When Buddha was going to explain Dhamma, what he understood, at the very beginning he explained to the world, first of all, you should be intelligent, honest, and also you should have loving kindness. These are the primary qualities when we practice the path of liberation. On the other hand, you know, we should have understanding about the karmic force. It says in Buddhism, Kammasakata Sammaditti. Buddha explained the both paths. One of them is heavenly path and also deliverance path, Vimukti Marga, Sagga Magga and Vimukti Magga. When we explain Buddha's message, when we study Buddha's message, we can understand some doctrines about heavenly path, how we will be reborn in a good life, like heavenly realm and human realm. On the path of heavenly realm, we have to practice three meritorious deeds. This is the first step. As much as we have this understanding about what Buddha explained, first of all, we try to develop three meritorious deeds. Dana, generosity, sila, virtue or morality, and bhavana, meditation. As much as we can develop these three meritorious deeds, it means we are on the path of heaven. Actually, this is not only the path of heaven, and also as much as we can practice these three meritorious deeds, it means we decorate our mind. Practicing merit means decorating our mind. We purify our mind by practicing these three meritorious deeds. Dana, sila, bhavana kiyana me trivida punya kriya karana karamata pinuthune ape hita lassana wenawa. Api bohoma wita gewal dorawal alankara karanna, ape roopi alankara karanna, ape wahane alankara karanna, adun alankara karanna api hunga dewal karanawa neda. Namuth pinuthune tamange ge alankara karothin light dala thiyenata vitarai eka lassana thiyenne. Light off කරවතින් කරන්න කිව්වොත් ඒක නෑ. ගෙදරින් ආවට පස්සෙත් ඒක නෑ. වාහනේ ලස්සන කරවතින් වාහනින වලට විතරයි ඒක ලස්සන. ඇඳුම් ලස්සන කරවතින් ඇඳුම ඇඳන් ඉන්නකම් විතරයි. ඒත් ඉතින් ඇඳුම දිහා බැලුවොත් ඒක නැත්තම් ඒත් නෑ. නිදාගත්තට පස්සේ මේ මොනවත් නෑ. පින්නතුනි හිත ලස්සන කරවතින් කොහමද? පින්නතුනි හැම තැනම ඒ හිතත් එකයි යන්නේ. යා වාහනේ ගියත් ගෙදර හිටියත් පිටතැනකට ගියත් විතරක් නෙමෙයි පින්නතුනි. යන්නින්දෙදිත් දකින්නේ සුභහීන. යන්නින්දෙදිත් සතුටෙන් ඉන්නේ. නින්දෙදිත් යාට මතක් වෙන්නේ දන් දීපු ඒවානේ සැඩ උදව් උපකාර කරපුවා, මෞද්‍ය මාපියන් සලකපුවා, මල් පූජා කරපුවා, භාවනා කරපුවා, තමන්ගේ අතින් අසරණයට සලකපුවා, වැඩි හිටියන් උපස්ථාන කරපුවා, ලේ දන් දීපුවා. මේව තමයි පින්නතුනි දකින හීනය. සිහින ලෝකෙදිත් මේවා තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ හැකිතාක් දුරට අපි උත්සාහ කරන්න ඕන අකුසලෙන් මිදලා හිත රැකගෙන හිත ආරක්ෂා කරන වැඩ පිළිවෙලක ඉන්න. බුදුහාඳුර පින්නතුනේ දුකෙන් නිදහස් වීමේ ප්‍රධාන මාවත හැටියට දේශනා කළ සතිපට්ඨාන සූත්‍රය. ඒ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා ආරම්භයේදීම විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා. ලෝකේ පිළිබඳව තියෙන දැඩි ආසාවත් දෝමනසත් දුරු කරන්න කියලා. අවිජ්ජා දෝමනස්සං. අවිජ්ජා කියන්නේ මොකටද? අවිජ්ජා අවිද්‍යා දෙකක්. අවිජ්ජා කියන්නේ ග්‍රීඩ් කියන එක. අවිද්‍යා කියන්නේ ඉග්නොරන්ස් කියන එක. මේ දෙකක්. අපට එකපාර ආරම්භයේදීම අවිද්‍යාව දුරු කරන්න බෑ. නමුත් ධර්මාර්ගය ආරම්භයේදීම අපි නැති කරගත් යුතු දෙයක් තියෙනවා, දැඩි ලෝභය කියලා, ග්‍රීඩ් කියන එක. දැන් මේ පිනුතුන් හැම දෙනාගේ මේ ගුණය තියෙන නිසා තමයි මෙතන ඇවිල්ලා ඉන්නේ. නැත්නම් මේ වෙලාවත් වෙන් කරන්නේ නැහැ නේ. ගෑස් ටික ගැන හිතනෝනේ. ගෑස් ටික හරි ගැන අඩුවානේ කාලය ගැන හරි හිතනවා. මේ පිනුතුන් හුඟා දුරට ඒ දැඩි ලෝභය නැහැ. ඔබ හුඟාක් එකකින් ඉක්මලා ඉන්නේ. ඔබ හුඟාක් දිනනෝයි. ඒ වගේම පිනුතුනි ධොම්නස කියන එක. අපේ හිතට නිතර පීඩා කරන දේ තමයි ධොම්නස කියන දේ පින්නතුනි. අසතුට කියන එක. නැත්නම් හිතේ විරසක බව අනිත්‍යය කෙරෙහි තියෙන අමනාපය ඇන්ගර් ඉල්විල් පින්නතුනේ මෙතෙන්දී අපි හුඟා සැලකිලිමත් වෙන්නට ඕන අපේ හිත අනිත් කෙනෙක් හෝ සිද්ධියක් දැස දැකලා හිත නොගැටෙන විදියට බොහෝ විට එකපාරම අපට විදර්ශනා ඥානයකට හිත තියන අමාරුයි හරියට අවිද්‍යාව දුර වෙන විදිය ස්කන්ධ නිරෝධය නාම රූප නිරෝධය ආදී ගැඹුරු ධර්ම කාරණා තියෙන යෝගයෙන් බලනකොටම ලෝභ දේශ දෙක දුර වෙනවා නමුත් වෙනසනේ ආරම්භක පියවරක් විදියට අපිට නොඑක් විදියෙන් ටෙක්නික්ස් බුදුදහමේ කියලා තියෙනවා දැන් විතක්ක සංඨාන සූත්‍රය එහෙම සූත්‍රයක් කොහොමද හිතට ගැටෙන දේවල් කෙලෙස් ඇතිවන දේවල් ඇති වෙනකොට කොහොමද අපි ඒක ඉක්මව ගන්න කියලා විතක්ක සංඨාන සූත්‍රය දේශනා කරනවා එයින් එක කාරණයක් තමයි පිනතුනේ ඒ තමන්ගේ හිත ගැටෙන දේවල් ඒ සිද්ධිය සිහි නොකර ඉඳීම සිහි නොකර ඉඳීම හැබැයි සිහි නොකර ඉන්නවයි කියන එකයි අමතක කරනවයි කියන එකයි දෙකක් හොඳට මතක තියාගන්න සිහි නොකර ඉඳීමයි අමතක කරනවයි කියන දෙකක් නිතර නිතර කෙලෙස් ඇති වෙනදලා මතක් කරගන්න එපා කියලා කියනවා ඒකෙන් කියන්නේ අමතක කරන්න කියලා නෙවෙයි කියන්නේ සතිපට්ඨානයේ දිනුවෙන පින්නතුණේ මතකය වැඩි වෙන්නට ඕන. ඒක තමයි ලක්ෂණය. නමුත් සිහිනු කරින්න කියලා කියන්නේ පින්නතුණේ ඒ කෙලෙස් ඇතිවන සිද්ධිය පොපුජ්ජලයා හැකි තාඳුනට අඩුවෙන් සී කරන්න. දැන් අය අපි යම් කිසි කාල අය ඇසුරු කරනකොට හැම කෙනෙක්ම පින්නතුණේ අඩුපාඩුකම් තියෙනවා. සාමාන්‍ය මේ ලෝකේ කෙලෙස් සහිත ලෝකේ අඩුපාඩු තියෙනවා තමයි ඉන්නේ. නමුත් පින්නතුණ අපි දක්ෂ වෙන්නට ඕන අපේ හිත රැක ගන්න. අපි අසුරු කරන හැම කෙනෙක්ගේම එක හොඳ ගුණයක් හරි හොඳට මාක් කරගන්න. Actually, when we associate people in the society, mostly we suffer because of anger. If we are intelligent, we can overcome anger or ill will. There are many techniques that Buddha has explained how we get rid of anger. One of them is, you know, we should have yoniso manasikara, wise reflection. Buddha explained, Buddha says that I don't know any other important thing like yoniso manasikara, wise reflection. How we think when we look at a person, when we see a person? Actually, if we know at least one quality of that person, as soon as when we meet a person, then we can overcome that anger or ill will. On the other hand, if we have practiced loving kindness, as much as we can practice loving kindness, according to Karanimitta Sutta, it says, as soon as we look at the person, we mention that person as our only son or daughter. Actually, then we can overcome suffering. One of the qualities, whether we are on the path of liberation, that practicing loving kindness, overcoming anger. Pinnutuni, api dharma margi innamadhi kila balana eka lakshanyak tamai, api poitaran durata maitri vadanavadhi kena karane. Pinnutuni, hondara matakati agana, maitri bahavanava nokaranavanam, maitri nodanavanam, ඔබ හුඟා පින්කම් කළා සිංහල ආනසංස ලබා ගන්න පුළුවන් දිව්‍ය ලෝකෙත් යන පුළුවන් හැබැයි පින්නතුනේ ආධ්‍යාත්මික ගමන් මගේ අපි නැහැ විමුක්තිගාමී මාවතේ අපි නැහැ මානසික සුවයක් හරහා යන ගමන් මගේ අපි නැහැ පින්නතුනේ ගමන් මගේ විතරක් නෙමෙයි පින්නතුනේ ඒ ආධ්‍යාත්මික ගමන් මගේ හේවණල්ලවත් අපට ගෑවිලා නැහැ මේක හොඳට මතක තියාගන්න කරණිමෙත් සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙනවා මේ ගමන් මගේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් වෙනතුනේ මෛත්‍රිය වැඩිම කියන කාරණය. හේතරක් නෙවෙයි. පසුගිය දශක 4-5 තිස්සෙම වෙනතුනේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට කරුණු ඉදිරිපත් කරපු සයිකියාට්‍රික්ස්ලා ප්‍රධාන වශයෙන් සඳහන් කරන කරුණු දෙකක් තියෙනවා වෙනතුනේ කොහොමද අපේ මානසික ආතතිය ස්ට්‍රෙස් අඩු කරන්නේ කියලා. ඒකෙන් ඒ බොහෝ දෙනෙක් කියන ප්‍රධාන කාරණා දෙකක් තමයි වෙනතුනේ එකක් මයින්ඩ්ෆුල්නස් එක අනිත් එක ලවින් කයින්ඩ්නස් එක මෛත්‍රියයි එක පැත්තකින් මෛත්‍රිය වඩන්න ඕන පිණුතුනි අනිත් පැත්තෙන් සතිමත් බව වඩන්නට ඕන ඒගොල්ලන් කියනවා බුදුදහම පිණුතුනි ඊට වඩා ගැඹුරට ගිහින් දැන් අපි ප්‍රැක්ටිස් කරන ගන්නේ බටහිරයි මේව රිසර්ච් කළා කිව්වට පස්සේ ඒගොල්ලන් රිසර්ච් කරන්නේ බුද්දිස් බුක්ස්ම ෆලෝ කළා ඉහෙන් රිසල්ට් එක ආවට පස්සේ තමයි අපි මේ වැඩ පටන් ගන්නේ පින්නතුනි ඊට කලින් බුදුහාමර කරණීමේ සූත්‍රය දේශනා කරන්නේ මේකයි. යන්තං සංසම් පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමතිනම් මානසික සූයක් කැමතිනම් කියලා අපි කරණීමේ සූත්‍රය කියන්නේ මෛත්‍රිය වඩන්න කියලා කියන්නේ. ඒකායනෝ භික්ඛවයන් මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමන සනං අත්ංගමාය ඥාය සදිගමාය නිබ්බානස සච්චික්‍රියයි කියලා කියලා දුකෙන් නිදහස් වෙන්න විමුක්තිය ලබන්න කෙලෙස් වලින් දුර වෙන්න ශෝක පීඩා නැති කරන්න ඒකායන මාවත කියලා කියලා ආරම්භයේදීම බුදුහාඳුර කියන්නේ මොකද්ද විනයයේ ලෝකේ අවිඤ්ඤා දෝමනස්සං කියලා ධර්මාර්ගය ආරම්භයේදීම දැඩි දොම්න සහ දැඩි ලෝභය දුරු කරන්න කියලා එනිසා පිනොත් මේක පැත්තකින් පින්කම් කරනා වගේම සාමාන්‍ය දාන සීල භාවනා පින්කම් කරනා වගේම පිනොතුනි ඊට නොදෙවෙන විදියට විශේෂයෙන් පිනොතුනි මෛත්‍රී භාවනා වඩන්නට ඕන. දිනපතාම ටිකෙන් ටික තමන් මෛත්‍රී වඩන කෙනෙක් වෙන්නට ඕන. අනිත් පැත්තෙන් පිනොතුනි මෛත්‍රී වඩන්න තමන්ගේ දරුවෙක් කියලා බලන වගේම විවිධ ආකාරයෙන් මේ හිතේ සිත පීඩ ඇති නොවන විදියට පුද්ගලයන් දෙස බලන්න පුළුවන්. එක කෙනෙක්ගෙන් වරදක් වෙන්න පුළුවන් නේද? ෆෝන් එකක් හදිසිය රින්සන්න පුළුවන් නේද? එතැන් විට අමතක වෙලා එහෙම දාන්න පුළුවන්. අපි ඒක හිත නරක කරගන්න හොඳ නැහැ. එතැන් විට අපි හාමුදුර හැටි අපිනුත් වෙනවා ඒක සමහරලාට. පින්නතුනි අපි හරියට එවල සිහ පිටුවාගෙන ඉන්න අපි ඒකෙන් හිත නරක කරගන්න හොඳ නැහැ. ඒ වෙලාවට පින්නතුනි තමන්ගේ දරුවෙක් කියන ආකාරයෙන් අපි බලන්න ඕන. අපේ දරුවෙක් ගියතෙන් එවැනි අඩුවක් වුණොත් අපි කොහොමද? අපි පින්නතුනි සමාව දෙන සූදානම් නේ? අපි දුක් වෙනානේ ඉක්මනට මේක වළක්ව ගන්න බලනවා අපටත් ලැජ්ජා තැමිට දරුවෙක් ඉඳ කියලා. පින්නතුනි ඒ වගේ හැඟීමෙන් අනිත් කෙනාගෙන් ඒ වරදක් ඇති වුණොත් බලන්න. ඒතකොට අපි කොයිතරම් අනුකම්පස්සාගත වෙනවද පින්නතුනි හැම වෙලාවෙම කෙනෙක් වැරදක් අඩුපාඩුවක් වෙනකොට ඒ කෙනාට උදව්වක් කළා එයා ඒ වැරදිම මුදව ගන්න අපි ලොකු උත්සාහයක් දරනවා පින්නතුනි. මේක තමයි මෛත්‍රියේ ලක්ෂණය. මේ ආකාරයට ඉන්නකොට පින්නතුනි අපට ලොකු හිතට සැනසීමක්. අපි පාරක යනකොට වුණත් වාහනේ කැද්දී හදවගෙන යද්දී වුණත් නිතරම තමන්ගේ ඉස්සරහට කෙනෙකුට දාන chance එකක් දීගෙන යන්නේ. තමන් කලබලයට යන විතරක් නෙවෙයි තමන්ට වඩා හදිස්සියට යන කෙනෙක් ඉන්න පුළුවන් ඇතැම් විට. අපි හිතනවා මේ අපිව පාස් කරන ඒ ඇතැම්ට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් nurse කෙනෙක් වෙන්න පුළුවන්. ඈ ඉතාලම අවශ්‍ය ඖෂධයක් අරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒකයි ඒ කලබලයට යන්නේ සමහර විට. එහෙම නොගියත් අපිම හිතන්න ඕන මොකද අපේ හිතට ඒක සැනසීමක් යම් හිතුවාම. ඒ විතරක් නෙවෙයි පින්නොතින් තමන්ගේ ඉස්සරහට වාහනයක් යනකොට දාන්න අවස්ථාවක් සැලසුවොත් ඒ කෙනාගේ හිතේ කොච්චර ප්‍රසන්න හැඟීමක්ද ඇති වෙන්නේ අනේ මේක නාමේ උදව් කළා නේද කියලා. ඒ ප්‍රසන්න හැඟීමත් එක්ක පිනොතන අපට විතරක් නෙවෙයි. යාට අපේ මෞදෙමෝ පිහිටන් මතක් කරනවා දැන් මිට අනේ මේ හොඳ අම්ම කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දුවෙක් පුතෙක් තමයි මේ කියන අපිට නම් හිතෙනවා එහෙම. ඊ ආවාසිය නිසා තමයි මේ උදව් කළේ කියලා. ඒ පොඩි දේ වුණත් පිනොතුනි ඒ හැම තැනකදීම තමන්ගේ චර්යාව හිත පීඩාවටපත් නොවන විදිහට සහ අනිත් කෙනාට උදව්වක් කරන්න පුළුවන් මානසිකත්වයක පිනතුනේ නිතරම ඉන්න මේක තමයි තමන් මේ ධර්ම මාර්ගයේ ඉන්නවාද කියලා බලන ප්‍රධාන කාරණිය. එතකොට පිනතුනේ නිවි සැනසෙන යන මාවතේ පළවෙනි පියවර විදිහට අප්‍රමාදීව ඉන්න කෙනෙක් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරපු පළවෙනි පියවර තමයි මේ ස්වර්ග මාර්ගය කියන එක. මේ ස්වර්ග මාර්ගයේදී ප්‍රධාන වශයෙන් පිනතුනේ තමන්ගේ හිත ගැන සැලකිල්ලෙන් හිතට පීඩා නොවන විදියට අකුසල් නොවන විදියටත් නිතර කුසල් වැඩෙන විදියටත් තමන් නිතරම තමන්ගේ චර්යාවන් ටික සකස් කරගන්නවා. තමන් ඉන්න තැන බඩමුට්ටු තියෙන කී ඉඳන් ඇඳුම පැනඳුමේ ඉඳන් හැකි තාක් දුරට පිළිවෙලට පිරිසිදුව මේව තියාගෙන තමන් කටයුතු කරන වගේම පිනතුනි අනිත් කෙනාගේ අඩුපාඩුවකදී ඒකට සමාව දෙන්න පුළුවන් මානසිකත්වයක ඉන්න. නැත්තම් පිනුතුනි හිතට බරක් මේ ඔක්කොම අහවල් දෙන කෙනා කරුවෝ මේ වරදයි මෙයා කරුවෝ මේ වරදයි ඔක්කොම ටික ඔළුව තියන් ඉන ගියාම හරි බරක් නේනේ. නිදහස් වෙන්නේ ටිකෙන් යාට සමාව දෙල නිදහස් කරන්න යා. යා රිලීස් කරන්න. තමන්ට ලොකු පහසුවක් ඒක. ඒ වගේම පිනුතුනි යම් කිසි තැනකදී අඩුපාඩුවකදී තමන්ට පිනුතුනි තමන්ගේ ගුණ ඉස්මතු කරගන්න තියෙන අවස්ථාව. දැන් අපි කියමු දැන් බනහල ඔක්කොම කට්ටි යනවා. කොට ටිකක් තැන් තැන් වල දාලා යනවා. බුද්ධිමත් කෙනෙක් ඉන්නන කොහොමද කියලා නෑ හොඳම අවස්ථාව දැන් මට මෙතන අතු ගන්න පුළුවන් මේ ටික පිළිවෙලට තියලා මේ මට මේක කුසලයේ දිනු කරන්න පුළුවන් කියලා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. එයා හිතින් බැන බැන කරන්නේ අනේ මම්මයි මේ ඔක්කොම කරන්න ඕන අර ඔක්කොම දාලා ගියා කියලා එහෙම දාසින් නෙවෙයි කරන්නේ අනේ එයාටත් මේ පින් අනුමෝදන් වෙන්න කියලා ඒක සතුටු සිතින් කරනවා. පින්නතුනි ධර්මයේ ඇසීම කියලා කියන්නේ පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා. ධර්මයේ ඇසීම කියලා කියන්නේ හරියට යුද්ධයකට ආයුධ මුහත් කරනවා වගේ වැඩක්. යුද්ධයකට ආයුධ මුහත් කිරීම දැන් මේ කරන්නේ ධර්මයේ ඇසීම, ධර්මයේ ප්‍රැක්ටිස් කිරීම. සීල සමාධි ප්‍රඥා වඩන එක හරියට ආයුධ මුහත් කරනවා වගේ. පින්නතුනි ආයුධ මුහත් කරන්නේ මොකටද? ආයුධ වල ලස්සන බල බල කවඩ එකේ දාන්නද? ආයුධ මුහත් කරන්නේ පින්නතුනි යුද්ධයට සූදානම් වෙන්න. යුද්ධය කියලා කියන්නේ මොකද්ද? Listening to Buddha's message like a sharpened weapons. Where is the battlefield? When we look at something that we don't like, whatever we hear that we don't like, this is the place, the battlefield where we use these sharpened weapons. බොහෝ දෙනා පින්නතුනි ජීවිත කාලය මුළුල්ලේදීම ආයුධ මුහත් කර කර ඉන්නවා. යුද්ධය ආපු ගමන් යුද්ධයෙන් පරාජය වෙනවා. ඒ කියන්නේ පින්නතුනි තමන්ගේ ඇසට තමන් අකමැති රූපයක් දැකීම, තමන්ගේ කනට තමන් අකමැති ශබ්දයක් ඇසීම මෙන්න යුද්ධය. යුද පිටිය මේක. ඒ අවස්ථාව තමයි පින්නතුනි මේ බණ අහලා පන්සල් ගිහිල්ලා සිල්වැදි පෙරවගෙන හැතැම්ම ගණන් ඇවිල්ලා භාවනා කරලා මේ කරපු එකේ ප්‍රයෝජන ගන්න අවස්ථාව. කවුරු හරි කෙනෙක් හැම වෙලාවම බණින්නේ නැහැ නේ. මාස ගානකට තත්පර දෙකක් විනාඩියක් විතර බණින්නේ. ඒ වෙලාවේ හොඳට මේක ප්‍රැක්ටිස් කරන් තියෙන අවස්ථාව. කෙනෙක් අපිට සිදුව තියෙන වෙලාව ඉතාලම පොඩි වෙලාවක් අනිත් හැම වෙලාවම ඉතාලම පිළිසිදුව තියෙන්නේ. අර වෙලාව තමයි පින්නතුනි මේ දහම උපරිමයෙන් ප්‍රයෝජන ගන්න වෙලාව. ඒ අවස්ථාව මගහැර ගන්න එපා. අපි බොහෝ දෙනෙක් පින්නතුනි පින්කම් කරනවා, මහන්සි වෙනවා, සිල් රකින්නවා, ඔක්කොම කළා, අර ආයුධ සූදානම් කළා කියලා තියලා යුද්ධය ආපුවම පරාජය වෙනවා තින්නේ. පින්නතුනි එතන තමයි හොඳටම සිහියෙන් ඉඳිමින් හොඳටම මේ අවස්ථාව ජය ගන්න තියෙන අවස්ථාව. මේ අවස්ථාව මගහැර ගන්න එපා. යම් කිසි කෙනෙක් තනක් අපිරිවලට අපිරිසුදුවට තිබ්බනම් මොකක් හෝ කරදරයක් කරා නම් තමන් අකමැති දෙයක් කරා නම් අකමැති දෙයක් කිව්වා නම් අනේ හොඳම අවස්ථාවක් මං කොච්චර දැන් මනසින් දිනුවද කියලා මට බලා ගන්න වෙලාව කියලා තමන් හොඳට ඒ වෙලාවේ සිහියෙන් ඉඳමින් මෛත්‍රී සාගතව නුවණින් සිහියෙන් ඒ අවස්ථාවට මොන දෙන්න. අන්න ඒක තමයි පින්නතුනි මෙන්න මේ විශේෂයෙන්ම ස්වර්ගගාමී මාර්ගයෙන් අනුසුරව දේශනා කරන විමුක්ති මාර්ග විමුක්තිගාමි මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්නතුනි ස්වර්ගගාමි මාර්ගයේදී හොඳ දේවල් කරන්න, දාන සීල භාවනා කරන්න කියන මේ කාරණේදී ලෝකේ අනිත් ආගම් ධර්මත් සමාන වේලවල තියෙනවා. වෙනත් ආගම්වලත් මේ සමාන දේවල් දේශනා කළා. දැන් බුදුහාමරයන් කාලෙත් ඒක තිබුණා. එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා ටික උදෑසන පින්ඩපාත යන්න ගිහිල්ලා පින්ඩපාත වෙලා තිබුණා. මේ ස්වාමීන් වහන්සේලා කලේ ඊට කලින් වෙනත් ආගමික ශාස්ත්‍රවේදෙක අසපුවකට ගියා. අසපුවට ගිහිපු වෙලාවේ මේ ආශ්‍රමයේ අය අහනවා. ඉතින් අපිත් මෛත්‍රී භානාව වඩනවා. ඔබ වහන්සේලාත් ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයාත් මෛත්‍රී භානාව වඩනවා. ඉතින් අපි දෙගොල්ලම සමානයි නේද කියලා. අපේ වෙනසක් නෑ නේද කියලා. මේ පිනුතුන බුදුහාමර ජීවත් වෙච්ච කාලෙම සමහර අය හිතපු කාරණයක් නේ. වෙනත් ආගමික අය මේ හඳුනට එකපාර උත්තරයක් දීගෙන බැටුවා ගියා. නිස්සබ්දවම ආව. ඇවිල්ලා බුදුහාමරන් ඇහුවා. බුදුහාඳුරෙන් අහනකොට බුදුහාමර දේශනා කළා මහණෙනෝකට දෙන්න උත්තරයක් තියෙනවා. ඒ දෙකම සමාන නැහැ. මෛත්‍රී වැඩුවට අපි මෛත්‍රී වඩන්නේ නිවන ඉලක්ක කරගෙන. වස්සග්ග පරිණාමං කියලා කියනවා. නිවනට නැමිල තමයි අපි මෛත්‍රී වැඩුවත් ආනාපාන සතිය වැඩුවත් බුදුගුණ වැඩුවත් අසුභේ වැඩුවත් හැමදේම වඩන්නේ අවසාන ඉලක්කය නිවන සරකාගෙන කෙලෙස් නිරෝධයට හිත තියලා ස්කන්ධ නිරෝධයට හිත තියලා තමයි අපි මේ හැම භාවනාවක්ම වඩන්නේ. අරහණ එහෙම නැහැ. මෛත්‍රී නම් මෛත්‍රියෙන් ඉවරයි. ධානය ලැබුවා තමයි බ්‍රහ්මෝගික ඉවරයි. අපි එහෙම නෙවෙයි. මෛත්‍රී වඩලා හිත තැම්පත් කරලා ඒකෙන් හිත එකඟ කරගෙන ඒ තුලින් ඊළඟට අනිත්‍යතාවයට විදර්ශනාවට හිත යොමු කරන්නයි පහසුවක් සඳහායි මේ මෛත්‍රී වඩන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ විමුක්ති මාර්ගාමී මාර්ගයේදී බුදුහාඳුරෝ දේශනා කරන කාරණේ පින්නතුනි සම්පූර්ණම ලෝකය අනිත්‍යය දේශනා කරන කාරණයට වඩා වෙනස් කාරණයක් දේශනා කරන්නේ. ඒ ධර්ම දේශනා කරන බුදුහාඳුර ආරම්භයේදීම දුද්දසං අනුන් කියලා කටිසෝත ගාමීන් නිපුණන් දුද්දසං අනුන් කියලා. මේක උඩුගම් බලන ධර්මයක්, මේක ඉතාම සියුම් ධර්මයක්, තේරුම් ගන්න අමාරු ධර්මයක් කියලා. මොකක්ද ඇයි පින්නසුනි තේරුම් ගන්න අමාරු කියලා කියන්නේ? ලෝකයේ අනිත් හැම දෙනෙක්ම සඳහන් කරන්නේ පින්නසුනි, අපි ඉපදෙන්න කලින් ලෝකයේ තිබුණා, අපි මිය ගියාට පස්සෙත් ලෝකේ ඉතුරු වෙනවා කියලා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ සත්‍යය. මේක සම්මුති සත්‍ය, මේකට කියන කන්වෙන්ෂනල් ට්‍රූත් කියන්නේ මේක. දැන් පින්නතුනේ එන්න කලින් මෙතන බුදු ගේමේ පින මහසී ඔක්කොම තිබුණා, අද සිල් පවහරණය කළා යන ඊට පස්සේ ඉතුරු වෙනවා කියලා. මේක හරිය සම්මුති සත්‍ය නෝ හරිය. නමුත් පින්නතුනේ පරමාර්ථ සත්‍යයට යනකොට, අල්ටිමේට් ට්‍රූත් එකට යනකොට මේක වෙනස්. අපි යම් කිසි වෙලාවක ඇස දැල්ලුවා නම්, ඇසෙන් බැලුවා නම්, ඊට අදාළ හේතු ටික එකතු වුණා නම් අන්න ලෝකේ නිර්මාණ වෙච්ච අවස්ථාව. අපේ කනෙන් ශබ්දයක් ඇහුවා නම් අන්න ඒ ශබ්දය අහන වෙලාවයි ලෝකේ ආරම්භය කියලා කියන්නේ. ඒ අවස්ථාවේ අත්දැකීම පටන් ගැනීමයි මේ ජීවිතයේ ආරම්භ කිරීම කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ අපි උපන්දිනේ දැයි කියලා. උපන්දිනේ සම්මුති විදියට උපන්න සාතිකයේ තියෙන එක හරි. නමුත් පින්නතුනි යථාර්ථ විදියට ගත්තොත් හැම මොහොතකම මේ ඉන්ද්‍රියංගෙන් එක්ස්පීරියන්ස් එක අත්දැකීම ලැබෙනවා, ලැබිච්ච ගමම නිරෝධ වෙනවා. මෙන්න මේක දකින ප්‍රමාණයට තමයි පින්නතුනි අපේ ආධ්‍යාත්මික දිනුව යන්නේ. අපේ සැබෑ ලෙසම මානසික සුවයක් ගන්නේ, සැබෑ ලෙසම රාග ద్వේෂ මොහ අඩු වෙන්නේ මෙන්න මේ දර්ශනයෙන් හිටිය ප්‍රමාණයට. දැන් බොහෝ දෙනෙක් නීවරණ ගැන කියනවනේ, නීවරණ අඩු වෙන කියලා අනුශාසනා කරනවනේ. නීවරණ කීයක් තියෙනවද? ඕපිනුතුනි සාමාන්‍යයෙන් අපි පංච නීවරණ විදිහටයි කියන්නේ නේද? කාමච්ඡන්ද ව්‍යාපාද ආදී පංච නීවරණ තමයි අපි කියන්නේ නේ. පින්නතුනි පංච නීවරණ තමයි සූත්‍ර පිටකේ බොහෝට විස්තර කරලා තියෙන එක හරි. නමුත් පින්නතුනි පංච නීවරණේ ලෝකය හඳුනාගෙන තිබුණේ පංච නීවරණ විතරයි. හිතන්න එපා බුදුහාමුදුරුවෝ ලෝකයේ පහළුණේ පංච නීවරණ විස්තර කරලා පංච නීවරණ දුරු කරන්න කියලා. පංච නීවරණ දුරු කරපු අය බුදුහාමුදුරුවෝ පහළ වෙනටත් හිටියා. පංච නීවරණ මහා කල්ප 84000ක් යනකම් දුරු කරපු අය හිටියා. මහා කල්ප 84000ක්. ඒ කියන්නේ බුදුරුවෝ ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලය. ඒ තරම් කාලයකට නීවරණ දුරු කරපු අය ආලාර කාලා මුද්දකරම් පුත්වෙනියා හිටියේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට. පින්නතුනි බුදුහාමර ලෝකෙට පහළ වුණේ පංච නීවරණ විතරක් දේශනා කරන්න නෙවෙයි. ඊට වඩා සුවිශේෂී නීවරණයක් බුදුවරයෙක් හඳුනා ගන්නවා. මොකක්ද ඒ නීවරණේ? ඒ නීවරණේ තමයි පින්නතුනි අවිද්‍යාව කියන නීවරණේ. මෙන්න මේ අවිද්‍යා නීවරණේ අනාවරණය කරගෙන ඒ අවිද්‍යා නීවරණේ දුරු කළා ලෝකයට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරනකොට පින්නතුනි අර පංච නීවරණම දුරු කළ හිටිය මහා බ්‍රහ්මයා පින්නතුනි තැතිගත්තා, ලොමු දහගත්තා කියලා කියනවා. ඔහු දැනන් හිටියේ නැහැ අවිද්‍යාව කියලා නීවරණයක් තියෙන බව. බුදුවරයෙක් පින්නතුනි හරියට උදෑසන සිංහයා පින්නතුනි දහවල් වෙලාවෙහි ගොදුරු සොයාගෙන යන්නට කලින් උස් ස්ථානයකට ගිහිල්ලා සිංහනාදයක් කරනවා. ඒ සිංහනාදයක් කරන්නේ පින්නතුනි ඔහු ගර්ජනාවක් කරනවා, කරන්නේ දැන් ගොදුරු හොයාගෙන එන්න කියලා. මේ සද්දේ කරනකොටම පින්නතුනි සත්තු දන්නවනේ, කුඩා කුඩා සත්තු මෝහාව දනෝ දැන් සිංහේනෝ කියලා ඇස්සැඟ වෙනවා කියලා. අනිත් වෙලාවට පින්නතුනි සිංහේ හැම වෙලාවෙම මේ දඩයන් කරන්නේ නැහැ. සමහරට මෝහෙම ළඟින් දුවනවා, හාව එහෙම ළඟින් දුවනවා, අල්ලන්නේ හැම වෙලාවෙම. අපි වගේ කලින් මරලා තියලා මේ ෆ්‍රිජ් එකේ තියන්නේ නැහැ නේද? සිංහේ එවලට බඩගිනි වෙච්ච වෙලාවට කොදුරක් ගත්තා, අනිත් වෙලාවට සාමාන්‍ය දෙයක් තියෙනවා. පින්නතුනි අර ගර්ජනාම් කරනකොට අනිත් සත්තු දැකලා බිය වෙලා ගුහාවල ඉන්න සත්තු තවත් ගුහාට යනවා කියන, වතුරේ ඉන්න සත්තු වතුරේ තවත් ගැඹුරට යනවා, ගස්වල ඉන්න වඳුර වගේ සත්තු ගස්වල උඩට යනවා කියලා. අන්න ඒ වගේ පින්නතුනි ලෝකේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා මෙන්න මේ අවිද්‍යා නීවරණේ දුරු වෙන විදිහට ලෝකෙට ධර්ම දේශනා කරනකොට ලෝකය සාස්වතයි, නිත්‍යයි, සැපයි, ආත්මයි කියලා හිතාගෙන ඉන්න මහා බ්‍රහ්මයා ලොමු දහ ගන්නවා කියලා බියටපත් වෙනවා කියලා කියනවා. එයා එතෙක් දැනගෙන ඉඳලා නැහැ මෙහෙම නිවනියෝරණයක් තියනවාද කියලා. පින්නතුනි අවිද්‍යා නීවරණේ හි ලක්ෂණය මොකද්ද? There is a special thing a Buddha explained to the world, which is the ignorance or delusion. There are not only 5 hindrances in Buddhism, you know, actually there are 6 hindrances with ignorance. Ignorance is the main hindrance that suffering brings us. That is why especially Buddha explained how we overcome ignorance. This is the main advice a Buddha explained to the world. Pinnutuni, avidyava kiyala kiyanne mokak dattatama? Api samana kiyanne nodenima, karma phala dahanne nathi eka thama samana kiyanne. Namuth pinnutuni avidyavehi pradhana lakshanaya mokakda? අවිද්‍යාවේ ප්‍රධානම ලක්ෂණය තමයි පින්නතුනි අපි මේ රූපයක් දකිනකොට අපි හිතනවා නම් මේක කලින් තිබෙච්ච රූපයක් මේ දකින්නේ අපි බලලා ඇහැ පැත්තකට ගත්තත් මේ රූපේ ඉතුරු වෙනවා කියලා හිතනවා නම් පින්නතුනි මෙන්න මේකයි අවිද්‍යාවේ ලක්ෂණය. ඒකෙන් කියන්නේ මේව නැති වෙනවා කියලා නැහැ කියන අන්තයට යන්නේ නැහැ ඈ. නැහැ කියන අන්තයට ගියොත් ඒකත් උච්ඡේද දෘෂ්ටියක්. ඒකත් නිවනෙන් බැහැර දෘෂ්ටියක්. ඇත කියන අන්තයට ගත්තොත් ඒකත් දෘෂ්ටියක්. ඒක ශාස්ත්‍ර දෘෂ්ටිය. බුදුදහමේ මෙන්න මේ ඇත නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙලා දිට්ඨින්ච අනුපගම්ම සීලවා කියන මෙන්න මේකයි. අස්මින් සතිදං හෝති මේ හේතු දෙක තියෙනකොට තියෙනවා හේතුකෙන නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන කාරණය. පින්නතුනි මේක හරියට අපි නිතර යොදන උදාහරණයක්. අපි කන්නහඩියක් ළඟට යනකොට අපි මූණ බලන කණ්ණාඩියක් ළඟට යනකොටම ඒ වෙලේ හේතු දෙක ඇති වෙනකොට ආලෝකයත් එක්ක අපි ඇස දන්වල බලනකොට රූපය පේනවා. අපි කණ්ණාඩියෙන් ඈත් වෙනත් එක්ක මොකද වෙන්නේ? රූපය පොඩ්ඩක් අතිතුරු නොවේ එතන මේක නිරුද්ධ වෙනවා. පින්නතුනි මේ සිද්ධාන්තයම තමයි අපි ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද මේ හැම දෙයකමත් වෙන්නේ වෙන මේ සිද්ධාන්තයමයි. නමුත් පින්නතුනේ කණ්ණාඩිය ළඟින් ඈත් වෙනකොට ඒක නිරුද්ධ වෙනවා කියන නුවණක් අපේ තියෙනවා. හැබැයි පින්නතුනේ අනිත් හැමතැනදීම අපි හිතන්නේ අනිත් එක ඉතුරු වෙලා තියෙන කියලා. දැන් කණ්ණාඩිය ළඟදී මේක නිරුද්ධ වෙනවා කියලා අපි දන්න නිසා පින්නතුනේ දැන් මේ පින්නතුනේ උදේත් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා න්යාවෙනේ. ඒතකොට දැන් හිතෙන ධනේ කණ්ණාඩිය ළඟදී මේ චේපෙනිච්ච එකේ තිබෙච්ච මගේ කණ්ණාඩි දෙක කවුරුත් ගලව ගන්නේ දන්නේ නැහැ. හරාබු දෙක ගලව ගන්නේ දන්නේ නැහැ. මාළිය හොරකම් කළාද දන්නේ නැහැ කියලා එහෙම දුක කනගාටුවක්ම තියෙනවද බියක්? අපිට කිසිම ගාණක් නැහැ. ඒ පිළිබඳව කෙලෙස් මුකුත්ම අපට දැනන්නේ නැහැ හිතේ. ඇයි නැත්ද පිනුදුනි? අපට ප්‍රඥාව තියෙන. අපි දන්න වේක එතන ඉවලට ඉන්න නිර්මාණය වෙච්ච දෙයක්. ඒක එතන නැහැ කියන එක දන්නවා දැන් අපි. ඒ වගේම පිනුදුනි කණ්ණාඩි ළඟට ගිහිල්ලා කණ්ණාඩියෙන් මූණ බලනවා. කොණ්ඩේ පීර ගන්නවා. මූණ ලස්සන කර ගන්නවා. හැබැයි අපි මූණට පීර දාන කියලා කණ්ණාඩියට පීර දානවද? මූණ ලස්සන නැහැ කියලා කණ්ණාඩියට ගහනවද? මූණ ලස්සන නැහැ කියලා විරිත්නවද? පින්නතුනි අපි යමුකෝ අපි දන්නව මේ පැත්තේ රූපේ තිබ්බට මෙහෙ තමයි වැඩේ තියෙන්නේ කියලා. එතන වෙනසක් කරන්න ඕන නම් අපි මේ පැත්තේ වෙනස කරන්නේ. ඒ වගේමයි පින්නතුනි මේ ජීවිතේ බාහිර තමන් අකමැති හිත් ගැටෙන දෙයක් තියෙනවා නම් ඒක බාහිරින් මෙතෙන් එන දෙයක් නෙවෙයි. අපි බලන අපේ ඇටිටියුඩ් එක අනුව අපේ විෂන් එක අනුව අපේ view එක අනුව තමයි ඒක අපට පේන්නේ. ඒක අපේ කෙලෙස් ඇතිවන්නේ. ඒ නිසා තමයි බුදුදහමේ දේශනා කරන්නේ නැතේ කාමා යාන චිත්‍රානි ලෝකේ සංඛප්පරාගෝ පුරිසස්ස කාමෝ කියලා. ලෝකේ ලස්සන දේවල් හෝ අවලස්සන දේවල් කාමයන් හෝ ද්වේෂය ඇතිවන දේවල් නෙවෙයි. කාමය හෝ ද්වේෂය නෙවෙයි. ද්වේෂය හෝ කාමයේ රාගය ඇති වෙන කුමක් නිසාද? අපේ හිතේ තියෙන කෙලෙස් වල ප්‍රමාණයට. මෙන්න මේ දර්ශනය තමයි පින්නතුනි අපි යමක් දැකලා යමක් අහලා ඒ අත්දැකීමෙන් පස්සේ යමක් ඉතුරු කරගත්තොත් පින්නතුනි මේකට කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා. දැකීමෙන් ඇසීමෙන් පස්සේ ඉතුරු කරගත්තොත් පින්නතුනි අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් පින්නතුනි තමන්ට තව බෝනස් ටිකක් හම්බ වෙනවා. මොනවද බෝනස්? ඕ කර්මයත් එක්ක එන ජරා, ව්‍යාධි, මරණ. මේක ඉතුරු කරගත්තොත් අනිත් එක නොලිබියන්නේ නැහැ. පහන් දැල්ලට පැන්නොත් පළඟැටියා, අනේ මට පහන් දැල්ල විතරක් දෙන්න රස්නේ නම් එපා කියලා කියන්න බෑ. පින්නතුනි මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මෙන්න මේ දර්ශනය නැතුව අපි ලෝකයේ තුල ජීවත් වුණොත් අපට පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර රැස් කරන්න පුළුවන්. අපුඤ්ඤාභි සංඛාර රැස් කළා දුගතිගාමී වෙන්නත් පුළුවන්, පුඤ්ඤාභි සංඛාර රැස් කළා සුගතිගාමී වෙන්නත් පුළුවන්. නමුත් විමුක්තියට යන්නේ නැහැ. විමුක්තියට යන්න නම් අවිද්‍යා නිරෝධයට හිත තියලා බලන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ ස්කන්ධ ටික මේ මොහොතේ ඇති වුණා, ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා දැනුම එන්න එන්න වැඩි වෙන්නට ඕන. ඒ දැනුම මුලදී සුතමේ පඤ්ඤා විදියට ධර්මය අහලා දැනුම ලබා ගන්නට ඕන. ඒකට කියන සුතමේ ඥානය කියලා. ඒ අහපු දේ නිතර නිතර හිතින් මෙනෙහි කරන්න ඕන, යෝනිසෝ මනසිකාරය කරන්න ඕන. ඒකට කියනවා චින්තාමේ පඤ්ඤා කියලා. ඊට පස්සේ පිනුතුනි භාවනාමේ පඤ්ඤා විදියට යලි යලි සමත විදර්ශනා භාවනා වඩමින් මේක ස්ථාවර කරගන්නට ඕන. පින්නතුනි අපේ ජීවිතේ ඇත්තටම අපි මානසික සුවයක් හරහා යනවාද කියලා කමන්ට බලන්නේ කොහොමද? මේ බලන ක්‍රමය තමයි පින්නතුනි මෙන්න මේ අත්දැකීමෙන් පස්සේ ඉතුරු වෙන ගතිය එන්න එන්නම දුර්වල වෙනවා නම් අන්න ඊට අනුරූපව පින්නතුනි සංස්කාර එන්න එන්නම අඩු වෙනවා. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර එන්න එන්නම අඩු වෙනවා. ඊට පස්සේ පින්නතුනි ඒ අවිද්‍යාවෙන් සංස්කාර වලින් හදන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා මෙන්න මේ කරුණ දුර්වල පින්නතුනි එන්න එන්නම ජරා මරණ වලින් එන දුක් ටික අඩු කෙනෙක් බවට පත් වෙනවා. එහි අවසාන පියවර තමයි පින්නතුනි යමක් දකින්නකොට අහනකොට ඒ මොහොතේ මේක ඇති වෙච්ච කියන කාරණයට අපේ හිත තියෙනවා. ඒකට තමයි බෞද්ධ සූත්‍රවල සඳහන් වන්නේ දිට්ඨේ දිට්ඨමත්තං කියලා. දැක්කනම් දැක්ක විතරයි. ඒ කියන්නේ ඒ දකින දේ අල්ලන එකත් එක්ක දෙක එකට ගැට ගහන්නේ නැහැ. දැන් අපි යමක් ඇල්ලුවටින් දකිනකොට අල්ලනකොට එකයි කියලා හිතන්නේ. පින්නොතින් දකින දේ වර්ණ මාත්‍රය හැට විතරයි. අල්ලනකොට අහුවෙන්නේ සතර මහා භූත රූප. වතුරක පින්නොතින් වතුර බේස්මත් තියලා මූණ තියලා බලනකොට අපේ මූණ පේනවනේ නේ. ඒ මූණ අල්ලන්න කියලා ඇල්ලුවොත් මොකද අහුවෙන්නේ? මූණද? අහුවෙන වතුර. අන්න ඒ වගේ මේ පේන රූපේ රූපේ ලක්ෂණයි කියලා අල්ලන්න ගියොත් අර වතුර අල්ලනවා වගේ අහුවෙන්නේ සතර මහා භූත රූප. පෙනිච්ච දේ ඇහැට විතරයි. ඒ වතුර පේන රූපේ පිනුතුනේ ඇහැට විතරයි. ඒ රූපේ ගඳ සුවඳ දකින්නත් බෑ. ඒ රූපේ රසයකුත් නෑ. ඒක ස්පර්ශයේ වෙනම පැත්තකට යන්නේ පිනුතුනේ. ඒ වගේ තමයි අපි මේ ඇහැ කන ආදී ඉන්ද්‍රිය වෙන වෙනම කාර්යභාරයක් කරන්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා මේ ඔක්කොම ගැට ගහපු නිසා තමයි දුක් ටික ඇතිවන්නේ. මෙන්න මේ දුක නිරුද්ධ වෙන විදිහට පිනුතුනේ ටිකෙන් ටික නුවණ වැඩි වීම තමයි බුදුදහම කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනේ ඉන්නකොට පින්නතුනේ ඒකට කියනවා සතිපට්ඨානය තුල ඉන්නවා කියලා. තමන්ගේ කය සිත ගැන නිතර අවධානයෙන්, වේදනා ගැන සිතුවිලි ගැන නිතර අවධානයෙන් සිටිනෝ නම් ඒකට කියනවා බුදුහාමරෝ සකේ ගෝචරේ පෙත්තිකේ විෂේ චරත කියලා. තමන්ගේ පියාගේ විෂේ හැසිරෙනවා. If you can live in mindfulness it means we are living in the land of the Buddha. Mindfulness is the main quality doctrine that we have to practice when we are going to overcome suffering. What is the mindfulness that Buddha has explained? The awareness about our body and mind with the knowledge of impermanence. Every moment our experience arises and ceases. It doesn't come to the present from the past. It doesn't go to the future from the present. It arises and ceases at the moment. If we can understand this reality and also if we can practice tranquility and wisdom with this understanding, gradually we can overcome suffering complete in mindfulness. Pinnatuni, tikin tika, satya, nuvana, dinu kirima, vedi kirimai, buddhudhamin aptakaran sasanava, meka dinu vena pinnatuni, අපට බාහිර පුද්ගලයෙක් අපව පාලනය කරන ගතිය එන්නම අඩු වෙනවා. බාහිර රූප ශබ්ද වලින් අපිව යටපත් කරන ගතිය එන්නම අඩු වෙනවා. අපි ස්වාධීන පුද්ගලයන් බවට පත් වෙනවා. මෙන්න මේ තුල ඉඳීමට කියනවා අප්‍රමාදයෙන් ඉඳීම කියලා. මේ සතිපට්ඨානය තුල ඉන්නකොට කියනවා බුදුහාඳුරන්ගේ භූමිය තුල, බුදුහාඳුරන්ගේ ලෑන්ඩ් එකේ, ෆීල්ඩ් එකේ අපි ඉන්නවා කියලා. යම් කිසි වෙලාවක මේකෙන් අයින් වුණොත්, මේ සිහිය නෝනෙන් අයින් වුණොත් අපි කොහෙද ඉන්නේ? මාර්යාගේ ලෑන්ඩ් එකේ ඉන්නේ. අපි වැඩිපුරම ඉන්නේ පිනතුනේක හිනා වේවේ ඉන්න බොහෝ වෙලාවෙදී ඒක තමයි ඉන්නේ. අවිද්‍යාවෙන් ඉන්න හැම මොහොතකම යා හරි සතුරු අපිත් එක්ක. කවදාවත් අපට මාර්යා එහෙම කවදාවත් බාධා කරන්නේ නැහැ. බය වෙන්නේ මේ මට්ටමේදී. හරියට සතුරු වෙනවා අපි ගැන. අපි මේ 90න් 80න් ඉන්නකොට යා කැමති. ටිකක් සතිය දිනන කල භාවනාවෙන් ඉදිරියට යනකොට තමයි මාර්යා කරදර කරන්නේ. ධ්‍යාන ලබා ගන්න මට්ටම එනකොට එයාගේ ෆීල්ඩ් එක ඉක්මවනකොට තමයි එයා කරදර කරන්නේ. එතකම් පිනොතුනේ මේ මට්ටමේදී බය වෙන්න එපා. මාර්යා හැකිතාක් අපට උදව් කරනවා. මොකද අපි ඉන්නේ මාර්යාගේ ලෑන්ඩ් එකේ ඉන්නේ. එනිසා බුදුහාඳුර අපට දේශනා කරේ යම් කිසි වෙලාවක මේ සතිපට්ඨානේ නැමැති පිතෘවිශේෂෙහි බුදුහාඳුරන්ගේ භූමිය තුළ ඉන්නවනම් ඒ මොහොතෙහි අපට මාර්යාව පේනවා. මාර්යාට අපෝ පේන්නේ නැහැ. යම් කිසි වෙලාවක අපි මෙන්න මේ සතිපට්ඨානෙන් ඉක්මලා අර අධ්‍යක්ීම නැතිව නිරුද්ධ වෙච්ච අධ්‍යක්ීම ඒ තුලටම ගිහිල්ලා ඒ තුලම ඉන්නවනම් අවිද්‍යාව තුල ඉන්නවනම් එවලිය අපි මායාවේ භූමියේ ඉන්නේ. එතකොට මායාට අපිව පේනවා, අපට මායාව පේන්නේ නැහැ කියලා. ඒ නිසා පින්තුනේ ටිකෙන් ටික අපි එක අතකින් බණහමින් අනිත් අතින් දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරමින් ටිකෙන් ටික අවංක භාවය, නුවණ, මෛත්‍රිය දිනු කරමින් කෘතවේදීත්වයේ කලගුණ සැලකීම දිනු කරමින් ටිකෙන් ටික මේ ගමනේ දිත් කිහිල්ල පින්නතුනේ මෙන්න මේ අනිත්‍යතාවයේ පටිච්චසමුපාදයේ පිළිබඳව නුවණ සහිතව ටිකෙන් ටික පින්නතුනේ හිත වඩන මාවතක නිතරම ඉන්න දිනපතාම තමන් මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව, බුදුගුණ භාවනාව මේ වගේ භාවනාවක් වඩන වෙලාව ටිකෙන් ටික වැඩි කරගන්න. ඒ අතර පින්නතුනේ මෙන්න මේ ඇතිවීම නැතිවීම හේතුඵල ධම පටිච්චසමුපාදය දකින කාලය ටිකෙන් ටික දිනු කරගන්න. මේකට කියනවා මේක තමයි බුදුහාම දේශනා කළේ අත්ත දීපා භික්ඛවේ විහෙරතත් සරණ ඥානි සරණ ධම්ම දීපා භික්ඛවේ විහෙරතත් ධම්ම සරණ ඥානි සරණ කියලා. තමන්ට තමන්ගේ සිත හැර වෙනස් සරණක් නැහැ. තමන්ට ධර්මයේ හැර වෙනස් සරණක් නැහැ. තමන්ට තියෙන එකම සරණ තමයි තමන්ගේ හිත මේ ධහම තුල පෝෂණය කර ගැනීම. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරනවා නම් අපි පින්නතුනේ අපි බුදුහාඳුරෙන් අවවාදයේ පිළිපැදීමක් වෙනවා. හේතරක් නෑ පින්නතුනේ. එතකොට අපිට මේ පිළිපැදෙන හැම දවසෙම වෙසක් දවසක් බවට පත් වෙනවා. හැමදාම වෙසක්. එතකොට හැමදාම මේ බුදුහාඳුරන්ගේ ධහම තුල අපි හික්මෙමින් ඉන්නේ. අපේ ජීවිතය එතකොට පින්නතුනේ දිනපතා වැඩි උපරව මතක් වෙන්නේ බුදුහාඳුරු මතක් වෙන්නේ. ඒ බුදුහාඳුරන්ගේ ධර්මයේ මතක් වෙන්නේ. ඒ වගේම සංගරත්නයේ මතක් වෙන්නේ ආරි සංගරත්නය. ඒ වගේම මේ උදේ වැය කියන උද්‍යබ්බේ ඥානය එන්නෙම වැඩි වෙනවා. අභිසන්ද කියලා සූත්‍රයක් තියෙනවා. මේක සඳහන් කරනවා බුදුහාඳුර ගැන සිහිපත් කිරීම, ධර්මයේ සිහිපත් කිරීම, සංඝයා ගැන සිහිපත් කිරීම, මේ ඇතිවීම නැතිවීම මෙනෙහි කිරීම කියන එක මහා පුණ්‍ය ගංගාවක් කියලා. ඔබ පින්නතුනි මහා පුණ්‍ය ගංගාවක් තුල හික්මෙමින් සැනසෙමින් ඉන්නේ මෙන්න මේ ධහම තුල ඉන්නවනම්. ඉතින් ඒ සඳහා තව තවත් අප්‍රමාදීව කටයුතු කරන්න තෙරුවන් සරණින් ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින්නතුල ධර්ම ගැටලුත් තියෙනවා නම් ඒවත් අහන්නට අපි අවස්ථාව ලබා දෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා තව කිව යුතු කරුණු තියෙනවා නම් ඒව සඳහන් කරයි. තෙරුවන් සරණයි.